2016 වසරේ 5 මාසේ 5 භාවනා වැඩසටහන. සාමාන්‍ය ගුරුවරයා පවසයි, හොඳ ගුරුවරයා විස්තර කරයි, සුපිරි ගුරුවරයා අවබෝධ කරවයි, විශිෂ්ට ගුරුවරයා අධ්‍යාත්මය අවදි කරවයි. විලියම් ආතර් වෝට් කියන මේ මහත්මයා කියපු ලස්සන වදන් පිටක්. අපිට ගුරුවරු හොයාගෙන යන්නේ මෙවැනි ගුරුවරු අපිට හම්බ වෙනවා. හොඳින් මතකයට ගන්න, සාමාන්‍ය ගුරුවරයා පවසයි. යමක් පවසනවා කියනවා පමණයි. ඒගොල්ලෝ සාමාන්‍ය ගුරුවරයෝ. හොඳ ගුරුවරයා විස්තර කරයි. කරුණු කාරණා විස්තර ඇතුව හොඳ ගුරුවරයෙකුට කියා දෙන්න පුළුවන්. විස්තරාත්මකව අටුවා ටීකා ටිප්පණි සහිතව කියන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. සුපිරි ගුරුවරයා අවබෝධ කරවයි. ඒ තියෙන ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්නට එයාට හැකියාවක් තියෙනවා. දැනීමක් ඇති කරන්න පුළුවන්. විශිෂ්ට ගුරුවරයා අධ්‍යාත්මය අවදි කරවයි. අධ්‍යාත්මය අවදි කරවයි. ඒ කියන්නේ ඔහුටම නැගී සිටින්නට, ඔහුගින්ම දෙපයින් ඇවිදින්නට මඟ සලස්වන්න පුළුවන් මේ විශිෂ්ට ගුරුවරයාට. එහෙම නැත්නම් අධ්‍යාත්මය අවදි කරන කෙනාට පමණයි. මා දකින්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ගුරුවරයා. ඒ කියන්නේ කෙනෙකුගේ අධ්‍යාත්මය අවදි කිරීමට සමත්. සාමාන්‍ය ගුරුවරයා එහෙම නෙමෙයි, පවසන කෙනෙක් නෙමෙයි, ඈ විස්තර කරන කෙනෙකුත් නෙමෙයි. අවබෝධය ලබා දෙනවට එහයි පවතින අධ්‍යාත්මය අවදි කරවනවා කියන මෙන්න මේ ගුණය යුක්ත ගුරුවරේ. ඒ වගේම යම් කිසි ගුරුවරයෙක් ළඟ පැවසීමත්, විස්තර කිරීමත්, අවබෝධ කිරීමත්, අධ්‍යාත්මය අවදි කිරීමත් කියන මේ කරුණු ගණනාවම අන්තර්ගතව තියෙනවා නම් එයා සුවිශේෂී ගුරුවරයෙක්, විශිෂ්ට ගුරුවරයෙක් බවට පත් වෙනවා. අපි මෙතනට පැමිණිලා ඉන්නේ අපේ අධ්‍යාත්මය අවදි කරගන්න. ඒ අධ්‍යාත්මය අවදි කරගන්නේ කෙසේද කියලා ඉගෙන ගන්න, තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, අවබෝධ කරගන්න. ඒ වගේම ඒ අධ්‍යාත්මය අවදි කරගන්න. ඒක අසීරු කාරණයක් වන බැවින් බොහොම සංසුන්ව, බොහොම හොඳ සිහියකින්, බොහොම හොඳ ප්‍රඥාවකින්, බොහොම හොඳ සමබරතාවයකින් නුවණ හසුරුවා තම අධ්‍යාත්මය හඳුනා ගත යුතුව පවතිනවා. ඔබට හිරේහැර කරන්නේ ඔබේ මනසයි. ඔබ ඔබයයි මමයයි අරගෙන සිටින්නේ ඔබේ සතුරායි. ඔබ විසින් ඔබගේයයි මේ මමයයි අරගෙන සිටින්නේ ඔබේ සතුරායි. ඒ සතුරාව සනහන්න අපි කොච්චර උත්සාහ කරත් ඒ සතුරා ඔබට නැවත නැවත නැවත නැවත කෙලෙහි ගුණ නොදන්නා වූ පාප මිත්‍රයෙක්සේ පහර දෙනවා. ඒ කවුද? වෙන කෙක් නොවේ, ඔබගේ මනස. එහෙනම් ඔබ විසින් වැළඳගෙන ඇත්තේ මමේ කියලා කවුද? ඔබේ සතුරා. ලෝකේ ඉන්න ලොකුම සතුරා ඔබ වැළඳගෙන ඉන්නවා මේ මගේ ආත්මය කියලා. එනිසා ඔබගේ ප්‍රමුඛ සතුරාව වැළඳගෙන මොන තරම් ඔබ සැනසෙල්ල සෙව්වත් ඔබට ඒකෙන් වළකින්න බෑ. ඔළුවේ උකුණෝ ඉන්නවා නම් ඒ උකුණන් අයින් කිරීමේ වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ නැතුව ඔබ ඒ උකුණන් කන වේදනාව වෙනුවෙන් පාරේ දුවගෙන ගියයි කියලා හෝ වෙන කාර්යයක යෙදුණයි කියලා හෝ ඔබට අර වේදනාවෙන් වළකින්න පුළුවන් කමක් නැහැ. ඔළුවේ උකුණෝ ඉන්නවා නම් උකුණෝ ඉන්න වේදනාව නැති කරගන්න උකුණන් ඉවත් කරන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දකිනවා උපාදානස්කන්ධේ වේදනාව, මමත්වේ වේදනාව, අපේම මනස තුල හැදුණු අපිට මහිත පිණස පවතින පීඩාව දකින්න ඕන. මේ ධමත් සමග හැම විටම ඔබේ මනස ඔබ දකින්න ඉගෙන ගන්න එපා. දැන් පොතේක තියෙන දෙයක් කිව්වොත් ඔබට ඒක පොත ගැන අවධානයෙන් ඉන්න වෙන්නේ. දැන් මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ පොත ගැන නෙමෙයි හිත ගැන. පැහැදිලි නේද? දැන් අපේ ත්‍රිපිටක ධර්මයෙන් උනත් කියලා දීලා තියෙන්නේ හිත ගැන. එතකොට අපිට මේක වැරදිලා අපි ඒක පොතින්ම ආයි හිතන්න බලනවා. එහෙම නෙමෙයි. පොතෙන් කියලා දෙන්නේ හිත ගැන බලන්න. ඉතින් ඒ ප්‍රත්‍යක්ෂ නො වූ අයට නිරන්තරයෙන්ම පොතේ මෙල්ලිලා පොතින් කරුණු කියන්න ඕන. නමුත් ප්‍රත්‍යක්ෂ දර්ශනයක් ඇති කෙනෙකුට අර අත්වැල අවශ්‍ය නැහැ. එයාට බොහොම ලස්සනට දර්ශනයක් ඇති නිසා ගමනක් යන්න හැකියාවක් තියෙනවා. ඒක ලෝකෙ හැම දෙනාටම නැහැ. අනිත් අය සියලු දෙනා පිටපත් කරමින් සිටිය යුතුයි අවබෝධයටපත් වෙනකම්. ඒ කියන්නේ පිටපත කියවමින් සිටිය යුතුයි. අවබෝධයටපත් වුණාට පස්සේ පිටපත් අවශ්‍ය නැහැ එයාට. ඒකේ තියෙන දේ පිටපතකින් තොරව ස්වාධීනව නිදහස් දර්ශනයකින් යුතුව ප්‍රකාශ කිරීමේ හැකියාව ඒ උතුම් අවබෝධය සමග ඒ ආර්ය පුජ්‍යලයාට පහළ වෙනවා සත්‍යය. එවන් වූ කෙනෙකුගෙන් ජීවිත අවබෝධය කිරීම ඉතාම පහසුයි, ලෙහෙසි වෙනුතුයි. ඔබේ සිතෙහි ඇති පීඩාව, ඔබේ සසර හදන, ඔබේ දුක හදන වඩුවා ඔබ හඳුනා ගත්තද? සසර හදනවා කියුවහම අපි හිතන්නේ ලබන ආත්මය හදනවායි කියලා. නෑ, මේ මොහොතෙත් ඒ විඳිමින් පවතිමින් තිබෙන අවස්ථාවට තමයි සසර කියලා කියන්නේ. මේ මොහොතෙත් ඔබ ඉන්නේ සංසාරේ, ලබන ආත්මෙ නෙමෙයි. මේ මොහොතෙත් මේ ඉන්නේ සංසාරේ. මේ සංසාරේ හදමින් පවතිමින් ඉන්න වඩුවා ඔබ හඳුනා ගත්තද? මේ ගෘහය හදන තැනැත්තා, ඔබට සිතන්න බැරි වෙලා තිබෙනවා ඔබව ඉක්මවා. ඔබව ඉක්මවා ඔබට සිතන්න බැරි වෙලා තියෙනවා. ඔබව අතහැර ඔබට මොහොතක්වත් ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. පුරුදු වෙන්න, ඔබව අතහැරලා ජීවත් වෙන්න පුරුදු වෙන්න, ඔබේ ඉන්ද්‍රියන් අතහැරලා ජීවත් වෙන්න පුරුදු වෙන්න, අතීතය අනාගතය සහ වර්තමානය අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. වේදනාවෙන් තොරව ජීවත් වන්නට පුරුදු වන්න. ඇලීමෙන් ගැටීමෙන් තොරව ජීවත් වන්නට පුරුදු වන්න. පංච උපාදානස්කන්ධයේ ස්පර්ශ නොකොට ජීවත් වන්නට පුරුදු වන්න. වීර්ය අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. ශ්‍රද්ධාව අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. ප්‍රඥාව අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. සමාධිය අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. සංකල්ප අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. දෘෂ්ටි අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. ලෝභය අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. දානය අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. අල්ලා ගැනීම අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. අතහැරීම අතහැර ජීවත් වන්නට පුරුදු වන්න. ඒ ඔබේ මනසින්ම ඔබ තේරුම් ගත යුතු, ඔබේ මනසින්ම ඔබ පුහුණු කර ගත යුතු, ඔබේ මනසින්ම ඔබ දැකිය යුතු මනස ඉක්මවා ඇති සුවිශේෂී ධර්මයක්. සොයන්න මනසින් බැහැරව. සොයන්න මනසින් බැහැරව. දැන් මේ ධර්මයේ දේශනා කරද්දී ඔබ මේ ධම හොයනවා මනස තුල. මනස තුල සෙව්වට පින්නතුනි මේ ධම ඔබට සොයා ගන්නට බැහැ. හේතුව මේ දය පවතින්නේ මනස තුල නොවේ, මනසින් බැහැරව. එහෙම නැත්නම් අපි කියනවා ලෝකය තුල නොවේ මේ ධම පවතින්නේ, ලෝකෝත්තරව. බොහෝ දෙනා කැමති යමක් මනසට පුරවා ගන්න, දැනුම රැස් කරගන්න, වින්දනාත්මක දැනුමක් රැස් කරගන්න. විනය දර වෙන්න, ධර්ම දර වෙන්න, බහුශ්‍රුත වෙන්නයි කැමති. කාට හරි අපි මතක් කළොත් මේ ධර්මයත් අතහරින්න, විනයත් අතහරින්න, බහුශ්‍රුත බවත් අතහරින්න කියලා, එතකොට කියනෝ බෑ කියලා. එහෙමනම් ඔබ ධර්මයෙන් ඉගෙන ගත්තේ මොකද්ද? අල්ලා ගැනීමද? ඔබ දහමෙන් ඉගෙන ගත යුත්තේ අතහැරීම. සියල්ල අතහැරිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව. සියල්ල අතහැරිය යුතු බව, බාහිර අධ්‍යාත්මික සියල්ල අතහැරිය යුතු බව. සියල්ල අතහරින මොහොතේදී ඔබට මම ඉතිරිවන්නේ නැත. මම ඉතිරිව ඇත්නම් එහි සියල්ල අතහැර නැත. කිසිවක් අල්ලාගෙන ඇත හොඳින් පරීක්ෂා කර බලන්න. සියල් අතහැරපු කෙනෙකුට පාලනයක් අවශ්‍ය නැහැ. සියල් අතහැරපු කෙනෙකුට වැඩිමමක් අවශ්‍ය නැහැ. සියල් අතහැරපු කෙනෙකුට පැතීමක් අවශ්‍ය නැහැ. සියල් අතහැරපු කෙනෙකුට ජීවත් වීමක් අවශ්‍ය නැහැ. සියල්ල අතහැරපු කෙනෙකුට මරණයක් අවශ්‍ය නැහැ. සියල්ල අතහැරපු කෙනෙකුට පෝසත්කම අවශ්‍ය නැහැ. සියල්ල අතහැරපු කෙනෙකුට දුප්පත්කම අවශ්‍ය නැහැ. සියල්ල අතහැරපු කෙනෙක් පවත්තන දෙයක්, වඩන දෙයක්, දියුණු කරන දෙයක් නෑ. දැකීම අත්හරින්න, ඇසීම අත්හරින්න, ජීවත් වීම කියන එක අත්හරින්න. ජීවිතය අත්හරින්න, ජීවිත ඉන්ද්‍රිය අත්හරින්න ඕන. ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්නතුනි සියල්ලට. ඉන්ද්‍රියන් සයතම, පංච උපාදානස්කන්ධයටම, ත්‍රිවේදනාවටම, ඒවත් ලෝකයටම කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. එක ඉන්ද්‍රියයි, එක ඉන්ද්‍රියක්. ඒ අත්හැරියොත් ඔබට ලැබෙනවා ලෝකෝත්තර භාගය. ඔබ අත්හරින්නේ නැත්නම් මේක අත්හැරියොත් මට මුකුත් නැති වෙයි කියලා. මුකුත් නැති වෙන්නේ නැහැ. මේ තියෙනවට වඩා, සියල්ලට වඩා හොඳ දෙයක් ඔබට ලැබෙනවා. ඒ නිසා අත්හරින්න ඕන, නිර්භයව අත්හරින්න ඕන. අත්හැරීමෙන් පසුවයි ඔබට ලෝකෝත්තර බවට පිවිසෙන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නැතුව අල්ලාගෙන සිටියේදී ඔබට ලෝකෝත්තර ලොවට පියනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකාන්තයෙන් අතහැරීම තුළයි ලෝකෝත්තර මගට ඔබට පියනා ගන්න පුළුවන්. මොනවද? ජීවිතේන්ද්‍රය. ඒවත් සියල්ල අත්හරින්න. දහම් සොඬ රජ කෙනෙක් වෙන්නේ නම් නැතුව නිවන් දකින්නට බැරිය. දහම් සොඬ රජ කෙනෙක් අනවබෝධයෙන් කන්දෙන් පහලට පනිනවා මගදී බණපදේ අහන්න. යක්ෂයාගෙන් මගදී බණපදේ අහන්න කන්දෙන් පහලට පනිනවා අනවබෝධයෙන් දහම් සොඬ රජ. ඒ වගේ පින්නතුනේ ඔබට විශිෂ්ට දහමක් නොලැබුණත් ඔබ සියල්ල අතහැරිය යුතුයි. මේ ධර්මය ලබන්නට නම් ධර්මයේ මුලින් තේන්නේ යකෙක් වගේ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ මමත්වය හැදලා තියෙන්නේ. ඒ මමත්වය විනාශ කරන්න නෙවෙයි, මමත්වය රැස් වෙලා ගොනු වෙන්න හැදලා තියෙන්නේ. ඒ ලෝකෙ හැටි දැන් මේ පෘථුවියේ උනත් තියෙන ආකර්ෂණ ශක්තිය. ඒ ආකර්ෂණ ශක්තිය හේතුවෙන් වටේම තියෙන නොයෙකුත් උල්කාපාත, ග්‍රහ කැබලි කොහොම එකතු කරගෙන තමයි මේ මහා පෘථුවියක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වාගේම පින්නතුනේ පුජ්‍යල මමත්වයක් තියෙන ඇදගෙනීමේ ආකර්ෂණ ශක්තියක් තියෙනවා. මමත්වය වැඩි දියුණු කරගන්නටයි pore. කලාතුරකින් උපදින විශිෂ්ටයක් පමණයි මේ මමත්වය කියන එක පරේෂණයට භාජනය කරන්නේ. පරේෂණයට භාජනය කරද්දී හි යථාර්ථය හඳුනා ගන්න. එහි යථාර්ථය සුභ හෝ අසුභ නැත. මනසේ සාමාන්‍යයෙන් ස්වභාවයෙන් මිනිස්යෝ පාවිච්චි කරන සංකල්ප, දෘෂ්ටි, මතවාද, ඇලීම් ගැටීම් කිසිවක් ලෝකෝත්තර මගට භාවිතාවට ගන්නේ නැත. ගත යුතු නැත. අර පොතෙන් කොපි ප්‍රකාශනය කරන ප්‍රවෘත්ති විකාශක දේශකයෝ නම් අන්ධ පුතඥ ක්‍රමවේදයට තමන්ගේ ලෝකෝ මේ උත්තරීතර ලෝකෝත්තර දහම අන්ධ පුතඥ ක්‍රමවේදයට පරිවර්තනය කරගෙන ඒව ප්‍රකාශයටපත් කරමින් ඉන්න මිහිරි හඬින් ස්වරය හරි ලස්සනයි මිහිරි හරි හරියට ගලපලා කියනෝ ඕනම තමන් නොදන්නා බොරුවක් වුණත් බොහොම ලස්සනට දැක්ක වගේ කියනවා. ඒක ඉතාම අලංකාරයි. මට වඩා බොහොම චමත්කාරන්දමින් ප්‍රකාශයට පත් කරනවා. මෙච්චර ලස්සනට බොරුවක් මවල කියන්නේ කෙසේද යන්න පිළිබඳව මා පුදුමයෙන් බලා සිටිනවා. කමක් නැහැ, ඔවුන්ගේ උත්සාහය රසවත් දේශනයක් කරලා වැඩි පිරිසක් වැඩි කොටසක් තමන්ගේ ශ්‍රාවකයෝ බවට පත් කරගෙන එහෙම නැත්තම් පන්සලක් විහාරස්ථානයක් පවත්වාගෙන යන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාට පුළුවන්කම තියෙනවා යථාභූතය කරගන්න දහම. ඔවුන් පුරුදු කළ නැත්නම් ඒක දෙය අතහැරීම. අධ්‍යාත්මිකව අතහැරීම භෞතිකව අතහැරීමට වඩා ප්‍රබල කාරණයක්. මුළු හදවතින්ම අත්හරින්න පුරුදු වෙන්න ඕන. කොහොමද අත්හරින්නේ? මට ඇලීමෙන් ප්‍රයෝජනයක් නැත. අවබෝධයෙන් ඇති වෙන්න ඕන. මට ඇලුනයි කියලා මේ ලෝකෙට ප්‍රයෝජනයක් නැත. ගැටුනයි කියලා මට ප්‍රයෝජනයක් නැත. මේ දෙකම එකවර හිතන්න. ඇලීමෙන් ගැටීමෙන් මට ඇති ප්‍රයෝජනයක් නැත. ඇලීම ගැටීම කියන එක කරන්න දෙයක් යමක නැත්නම් ඔබ මතකයෙන්ම ඇලෙන්නේ ගැටෙන්නේ නැති තත්ත්වයට ඔබේ මනස ගෙනාම ඒ පිළිබඳව ඔබ නතර වීමක් නැහැ. ඔබ වාහනයකින් සංචාරයක් යන විට පාර අයිනි බොහෝ දෑ තියෙනවා. ඔබ කතා බහට ගන්නේ ඒ අතරින් ඔබේ සිත ගැටෙන සිද්ධාන්තයක් හෝ ඇලෙන සිද්ධාන්තයක් පමණක් නොවේද? වැරදි විදිහට වාහනයක් පදවමින් කටයුතු කරොත් අපි ගැටෙනවා. ගැටෙන නිසා ඒ සිද්ධාන්තය අරගෙන කතා බහට ගන්නවා. ඒ වගේම පාරයිනේ වටිනා පළතුරක් හෝ යමක් තිබුණොත් ආහාරයක් හෝ අන්න ඒ මොහොතේදී අන්න ඒ දේ නම් රසයි, ඒ දේ නම් හොඳයි, ඒ දේ නම් ලස්සනයි කියලා එක්ක නතර කර ගන්නවා. එහෙම නැත්තම් ඒ ගැන සාකච්ඡා කර කර යනවා. එහෙමද නැද්ද? ඒක තමයි ස්වභාවයේ ගමනක් යද්දී අපේ පවතින. ඒ ස්වභාවයම තමයි ඔබේ මනසෙත් පවතින්නේ. ඇලීමේ ප්‍රයෝජනයක් ඇත කියලා හිතුවොත් ඇලෙන්න පුරුදු වෙනවා. ගැටීමේ ප්‍රයෝජනයක් ඇත කියලා හිතුවොත් ගැටෙන්න පුරුදු වෙනවා. එහෙත් මෙයා දන්නවා මේ සංස්කාරක ලෝකයේ ඇලිලත් වැඩක් නැහැ, ගැටිලත් වැඩක් නැහැ. මේක හදන්න බෑ, මේක සකසන්න බෑ. මේකේ හැටි මෙහෙම තමයි. එච්චර හිතන්න තියෙන්නේ. මේකේ හැටි මෙහෙම තමයි. සියල්ල අතහැර වාසය කිරීම සැනසිලිදායකයි, සුවදායකයි. මොනතරම් ගැඹුරු අතහැරීමක්ද කියනවා නම් පින්නතුනේ ශේෂයක්වත් ඉතුරු නොකොට අතහැරීම, අබමල් රේණුවක්වත් ඉතුරු කර නොගෙන අතහැරීම. ඒ කියන්නේ පින්නතුනේ දානෙ බෙදලා හැන්ද තියාගන්නේ නැහැ, හැන්දත් එක්ක දන් දීම. මේ බාහිර දානයක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ, අධ්‍යාත්මික අතහැරීමක් ගැන. හැන්දින්නේ අතහරින්නේ නේද? අතහැරීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන. අතහරින්න මොකක් හරි පදනමක් තියෙන්න ඕන. ඒකට කියනවා අපි හැන්ද කියලා. හැන්දත් අතහැරීම. අතහැරීම සඳහා භාවිතා කරන හැන්දත් අතහැරීම. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම අතහැරියොත් ඉතින් අපි ඉවරයිනේ. ඔව්. එහෙම අතහැරියොත් ඔබ ඉවරයි තමයි. ඔබ උත්සාහ කරන්නේ මෙන් අවබෝධයෙන් උත්සාහයක යෙදෙනවා නම් ඔබ උත්සාහ කරන්නේ ඔබ ඉවර කරගන්න. ඔබ ඔය උත්සාහ කරන්න ඔබවම මරා දමන්න. මේක නඩුවක් නැති මිනිහ වරුවා. තේරුණාද? නඩුවක් පැමිණෙන්නේ නැහැ. ඒ වෙනුවට මේක මිනිහ වරුවා. තමන්ගේ මමත්වය තමන් මරා දමනවා. මාරයට තමම මරා දමන්නට ඉඩ නොතබා තමන් මොකද කරන්නේ? තමන්ව තමන්වම මරා දමන්නට සූදානම් වෙන්නේ හදන්නේ. සියලු අධ්‍යාත්මික පැවැත්ම ස්පර්ශ නොකළ යුතුයි. සියලුම අධ්‍යාත්මික පැවැත්ම මොනම හේතුවකින්වත් ගැනීමට සුදුසු දෙයක් නෙමෙයි. ගත්තොත් මම වැටෙනවා මාර පාක්ෂික ධර්මයකට. අතහැරීමම සුදුසුයි. අනිත්‍ය කොට සැලකීමම, ඒ කියන්නේ නොගැනීම, උපාදානය නොකිරීමයි අනිත්‍ය. රූප සටහනකින් නිත්‍ය කරගන්නේ, වේදනා සටහනකින් නිත්‍ය කරගන්නේ, සංඥාව සංඛාරේ විඥානයකින් නිත්‍ය කරගන්නේ, ශබ්දයකින්, ගන්ධයකින්, රසයකින්, ස්පර්ශයකින්, සංකල්පයකින් නිත්‍ය කරගන්නේ. අනිත්‍යයි. අත්හැරීමෙන් යුක්තව වාසය කිරීමයි අනිත්‍ය තුල වාසය කිරීම කියන්නේ. පිටපත් කරන කට්ටිය නම් කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා. ඒක නිසා ඒකට තමයි අනිත්‍ය කියන්නේ. මොකද මේ වගේ කාරණයක් කියන්න ඒ පුහුදුන් අයට හැකියාවක් නැහැ. පින්නතුනේ ආර්ය භූමියේ දක්නා දර්ශනයක් ඇති කෙනෙකුට පමණයි ඒ උතුම් විග්‍රහයක් හැටියට ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙන්නේ. ඉමහා පුහුදු ඥානයකට පිටපත් කරන කෙනෙකුට ඔබ කියන්න බෑ. ඒගොල්ලෝ තමන්ගේ අන්ධ පුහුදුන් දර්ශනය අනුව කියන්නේ. මේක කිසිසේත්ම පුතඥයාට වළංගු නැති දහමක්. ඒ කාන්තේම මෙහි ධර්මය ප්‍රකාශ කිරීමේ අයිතිය, දේශනා කිරීමේ අයිතිය ආර්ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරායකටම පමණයි තියෙන්නේ. අනිත්‍යෙහි වාසය කරන්න, හැමදේම අනිත්‍ය කොට දකින්න. අනිත්‍ය යනු සංකල්පයක් නොවේ. අනිත්‍ය යනු පදනමක් නොවේ. අනිත්‍ය යනු දෘෂ්ටියක් නොවේ. අනිත්‍ය යනු උපාදානයේ ස්වરૂපයක් නෑ. අනිත්‍ය යනු ගැටීමේ ස්වરૂපයක් නෑ. පිටුතුනේ අනිත්‍යයේ ඔය කියන දේ ස්වરૂප තිබ්බනම් රහතන් වහන්සේ එතන වැඩ ඉන්නේ නෑ. රහතන් වහන්සේලා වැඩ ඉන්නේ අනිත්‍යතාවයේ. රහතන් වහන්සේලා වඩන්නේ අනිත්‍ය. අපේ කට්ටිය අනිත්‍යයි කියලා ඔයගොල්ලෝ ගියොත් එහෙම දෙයිය ඔය පිටපත් කරන උන්නාන්සේලා ළඟට මේකේ ඇට තියනවා කියයි, මස් තියනවා කියයි, නහර තියනවා කියයි. හාමුදුරගේ අහන්නේ ඇට මස් නහර නැතුව මේකේ මොකද නිල් මිනි මැණික් ඇට තියෙන්නේ නේද? මේක තමයි තියෙන්නේ. ඒක මම දන්නවා කියන්නේ. ආයිතින් ඔක කියලා දෙන්න ඕනේ කියන්නේ. වෛද්‍ය විද්‍යාලයේ ගිහිල්ලා ඉන්නවනම් ඉතින් ඒගොල්ලෝ හොඳටම දන්නවා මේකේ තියෙන ඇට, මේකේ තියෙන මස්, මේකේ තියෙන නහර. ඒ අවබෝධය ඇති වුණාම අපේ මේ මනස හරියනවලු. එහෙනම් ඉතින් අර එම්බම් කරන මිනිස්සු දෝහන් වෙලා ඉන්න ඕන නේ? හැමදාම ඇටනේ දකින්නේ. ඒ වගේ ඉස්සෙල්ලා රහත් වෙලා ඉන්න ඕන. ඊළඟට කියනවා නෑ යා හිතන්නේ නැහැලු ඒක. හිතුවත් එච්චරයි නොහිතුවත් එච්චරයි මේක ඇටම තමයි තියෙන්නේ. ආයි ඕක ඇට ඇට කියා ඉන්න දෙයක් නැහැ. ඕක අර හින්දුන්ගෙන් හදාගත්ත ක්‍රමවේද. නිකන් ඉන්නේ කිය මොකක් අක්කර නැති එක ඕන ඇට ගණන් කර කර ඉන්න මට මොකෝ. නමුත් ධහම කියලා කියන්නේ පින්නතුනේ බුදුහාමුදුරන්ගේ පංච උපාදානස්කන්ධයේ දුක දුරු කිරීම. එහෙම නැතුව ඇටමස් නහර ගණන් කර කර ඉන්න එක නෙමෙයි කියන එකත් මතක තියාගන්න ඕනේ. ඉතින් අරව දේශනාවල් තියෙනවා. නමුත් ඒ දේශනාවල් අතරින් අවසානයේ ඇවිල්ලා ඉවරලා බුදුහාමුදුරේ පැහැදිලි කරලා දෙන්නේ මේ චේතෝ විමුක්තික මෛත්‍රිය. දැන් මෛත්‍රී භාවනාවේදී පින්නතුන්ට විග්‍රහ කරගෙන ආවා දිග සත්තු, කොට සත්තු, ළඟ ඉන්න සත්තු, මේ ඉපදින්නේ ඉන්න සත්තු, ඒ ඔක්කොම විග්‍රහ කරගෙන ඇවිල්ලා කියනවා මහණෙනි ඕක නෙමෙයි මෛත්‍රී කියන්නේ කියලා අවසාන විග්‍රහය කරන. මොකක්ද අවසාන විග්‍රහය? මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තික මෛත්‍රියයි මෛත්‍රී කියන්නේ මහණෙනි මම නැතුව මේ දිග සත්තු, කොට සත්තු, ළඟ ඉන්න සත්තු, පොඩි සත්තු නෙමෙයි. මොකද්ද චේතෝ විමුක්තික මෛත්‍රිය මහණෙනි මම කියන්නේ මෛත්‍රී කියලා. අන්න ඒ මෛත්‍රී විහරණේ ඉන්න කියන කාරණේ කියලා දුන්නේ අවසානයේ. අර මෛත්‍රී විහරණේ කියන එක මේ මකල දැම්මා, ඒක අමතක කරලා දැම්මා. අපේ අය කොට සත්තු, දිග සත්තු, ළඟ ඉන්න සත්තු, උපදින සත්තු, නූපන් සත්තු ඔක්කොම සත්තු ගණන් කර කර ඉන්නෝ. ඒ මනුස්සයත් අවසානයේ සතෙක් වෙලා තමයි නතර වෙන්නේ. ඒ නිසා අර විශිෂ්ට වූ ධර්මය ඉතාම ලද බොළඳ විදියට යම් යම් උදවිය විග්‍රහ කිරීම හේතුවෙන් ධහමේ අතරමන් වීමෙන් අකර්මණ්‍ය වූ, පහුරුෂ හීනයට ලක් වූ, දර්ශන හීනයට, හීන භාවයට ලක් වූ තත්වය බෞද්ධ සමාජයේ ඉතාම දරුණු විදියට සමාජගත වෙලා තියෙනවා. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ධර්මය ඔබ තේරුම් ගන්න, මතු කර ගන්න. ඒ තුලින් ඔබට සමස්ත ත්‍රිපිටකය, සමස්ත ලෝක දර්ශනය, සමස්ත ආගම් ඔබට දකීමේ හැකියාව ලැබෙනවා. කොතනින්ද? ඔබට හැකියාව තිබෙන්න ඕන ඔබේ ඉන්ද්‍රයන් අතහැර මේ ලෝකය දකින්න. ධර්මයේ හිත පිහිටුවා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ ලෝර මුගුතර වටහා ගන්න බැරි පිරිසක් කියන පිරිස ධර්මයේ කියන්නේ පදපරම භාවයේ වගේ මෝඩ පිරිසක් කියන්නේ. අන්න එහෙම අය ඉන්නෝ. ඒ කියන්නේ ධර්මයේ හිත පිහිටුවා තමන්ගේ හිත සනහා ගන්න තේරෙන්නේ නැති. ඒත් බලාපොරොත්තු වෙනවා මේ දැන් අපිට භාවනාව මොකක් හරි කියලා දෙයි. නලල හිත තියා ගන්න, එහෙම නැත්නම් නේද කොන්ද දිගට හිත ගෙනියන්න, බඩ දිගේ යන්න, කකුල් දිගේ ගෙනියන්න, එහෙම කියයි කියලා හිත මොකක් හරි එකක් කියනවා. එහෙම බලාපොරොත්තුෙන් ඉන්නපා. ධර්ම තුල සිත පිහිටවාගෙන ධර්මයේ කියන දැනම ඒ ධර්මයේ දකින්න වැඩ පිළිවෙලක් තියෙන්නේ. එහෙම නැතුව කොහේ හරි මේ හිත තියාගෙන වඩන්න හිම මොකවත් එහෙම කියා දී මම මෙහෙ නෑ. ඒව කියා දෙන තැන් තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා ඕන ඒව ඉගෙන ගන්න පුළුවන්. මොකද හේතුව ධහමේ හිත පිහිටුවා කරුණාව අවබෝධ කරගන්න බැරි අයට මොකක් හරි සරල කොහේ හරි හිත තියාගෙන හුලං ඇද ඇද ඉන්න ඕ කියලා දෙන්න සිද්ධ වෙනවා. එක්කෝ ඒව කරලා පුරුදු වෙලා අත්දැකීම් ලබලා එන්න ඕන. එහෙම නැත්තම් කියන විශිෂ්ට ධර්මයේ අවදීන් නුවණින් අර දුමේ තියලා තියෙන මොලේ අතට අරගෙන පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ධර්මයේ සිත පිහිටවා ගන්න කෙනාට හිත සැහැල්ලු කරගන්න, සහන කරගන්න, හිත පිහිටවාගෙන ධර්මයේ වඩන්න පුළුවන්. එහෙම ඒගොල්ලන්ට ඕනේ නැහැ ඔය කොයි බහරි හුලං අදින තැනක් තියන්න උවමනාවක් වෙන්නේ නැහැ. මොකද මේ නිත්‍ය තැනක නෙදියන්න වෙන්නේ. සිහිය තියන්න කිව්වොත් තියන්න වෙන්නේ නිත්‍ය තැනක. ඒ කියන්නේ නිත්‍යයි කියලා අනුගමනය කරන මාවතක තමයි එවිට ඒ ගමන යන්නේ. ඒ බමුණන්ගේ භාවනා ක්‍රම ඔක්කොම තියෙන්නේ නිත්‍ය මාර්ගයක. සමතේනේ, සම්මතයේ සමතය සම්මත කරගත්ත භාවනා වැඩපිළිවෙලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ තියෙන අනිත්‍ය පදණං කරගත්ත මාවත ඒකේ නැහැ, සමතේ නැහැ. එහෙම සම්මත කරගත්ත ලෝක ධාතුෙහි යම් සංඥාව කැලෙන්න, රූප කැලෙන්න, වේදනාව කැලෙන්න බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් නැහැ. අනිත්‍ය පිහිටන්න, අනිත්‍ය වඩන්න, අනිත්‍ය අවබෝධ කරගන්නයි දේශනා කරන්නේ. අනිත්‍යය කියන්නේ ගැඩෙනව බිඳෙනව නෙමෙයි, අතහැරීමට කියන වචනයක්. අනිත්‍ය සංකල්පයක් හෝ දෘෂ්ටියක් හෝ නොවේ, වචනයක්වත් නොවේ. අනිත්‍ය කියලා වචනයක් නැහැ ලෝකේ. අනිත්‍ය කියන වචනයක් ලෝකේ තියෙනවා නම් එතන තියෙන්නේ නිත්‍යතාවයක්. අනිත්‍ය කියා වචනයක්ද ලෝකේ නැතිවග තේරුම් කරගන්න ඕන. අන්න එවැනි වූ විශිෂ්ට වූ අනිත්‍යයක් තමයි ඔබ වඩන්න උත්සාහ කරන්නේ. ඉතින් ওই වචනවල තියෙන අර්ථය සාමාන්‍ය මොලේකට තේරුම් ගන්න පුළුවන්ද? බෑනේ නේද? සාමාන්‍ය මොලේකට තේරුම් ගන්න බෑ. දැන් මේ පහුගිය කාලේ ඇවිල්ලා මේ මොර්ටු විශ්වවිද්‍යාලේ දරුවෙක් යන්ත්‍රෝපකරණ දාලා මේ මගේ මොලේත් පොඩ්ඩක් චෙක් කරලා බැලුවා කොයි වගේ වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ ළමයා කිව්වා මේ මාස්ටර් ලෙවල් එකේ වැඩ කරනවා කියලා ඉහළ තලේ. මම ඉතින් සන්තෝෂ වුණා. මං හිතුවේ මොලකක් හරි අප්සෙට් එකක් කියලා නේද? හොඳ தත්තේ ඉහළ මට්ටමේ දර්ශනයන් එක හැමදාම වැඩ කරනකෝ අපේ ස්වර්ණා පෙරේරා මහත්මයාත් එක්ක ආවේ. එතුමියගේ චෙක් කළා. එතුමියගේ හාමුදුරුවන්ට වඩා හාෆ් ලෙවල් එකේ එකට එකක් අඩුවෙන් වගේ පහලෙන් හිටියා. ඉතින් එතුමිය සන්තෝෂ වුණා, හාමුදුරුවන්ගෙන් භාගයක් හරි මං ඉන්නවා නේද කියලා. ඒ වගේ පරීක්ෂණ කළා වුණත් බලන්න පුළුවන් නේද කෙනෙක්ගේ මානසික උසස්භාවයන් ලෝකේ තියෙනවා යන්ත්‍රෝපකරණ. ඉතින් අපි එහෙම දෙයක් ලැබුණොත් එහෙම පසුබට වෙන්නේ නැහැ. මොකද හේතුව අපි කැමති චෙක් කරලා බලා ගන්න අපේ දර්ශනය සහ අපේ තියෙන ස්වභාවයන් මනස ඇතුළට යොමු කරලා. ඉතින් ඔබත් සූදානම් වෙන්න ඉස්සරහදී සියලු දෙනාගේම මොලේ චෙක් කරලා බැලීමට මම ක්‍රියා කරන්න කල්පනා කරගෙන ඉන්නවා. ඒ නිසා සියලු දෙනාම බාහිරින් නිකන් හංගන් ඉන්න කට්ටිය ඔක්කොම කම්පියුටරේට අරගෙන පෙන්නන ඔබේ ලෙවල් එක මොන ලෙවල් එකේද ඉන්නේ කියලා ඔබේ මනස ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම හොර කරන්න බෑ නිකම් මීයා වගේ හිටියට. පැහැදිලිවම තමන්ගේ අධ්‍යාත්මය තුළ නිකුත්තන තරංග ප්‍රමාණය මානසික ස්වභාවය එහි කැටි කරගන්න හැකියාවක් ලැබෙනවා. මොලේ පාවිච්චි කරන්න මොනවද? කල්පනා කරන්න, හොඳට විමසන්න. මේ අහගෙන ඉන්නපා භූතයෝ වගේ විමසුන්නුවනින් අහගෙන ඉන්න යකා වගේ. තේරුණා නේද? යුදයට බැස්ස යුද සෙබලෙක් වගේ විමසුන්නුවනින් ඉන්න ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඔක්කොම ටික යොමු කරගෙන දැඩි අවධානයෙන් සිටිනවා. කොලයක් වැටෙන සද්දෙත් ඔහුට ඇහෙනවා. ආන්නේ වගේ දැවැන්ත විමසුන්නුවනින් ඉන්න. එහෙම නැත්තම් හාමුදුරුවෝ ඒකත් එපයි කිව්වා, මේකත් එපයි කිව්වා, මොකක්ද දන්නේ, මොකුත් කිව්වෙත් නෑ කරන්න. ඔහෙ ඉන්නවා. ඒ වින්දේවා කවදාවත් දැඩි විමසුන්නුවනින්. කියන්නේ මේ දහම දේශනා කරන්න ඔබේ පරේක්ෂණය සඳහා. මේ හැම කාරණයක්ම ඔබට හිතන්න ඉඩ තියලයි දේශනා වෙන්නේ. හිතද්දි තමයි ඒක මතුවෙන්නේ. පෑදෙලෙන්නේ දැන් ඔබට ගිනි පෙට්ටියක් අතට දුන්නාම ගිනි පෙට්ටිය අතේ තියාගත්තාම ඕක ගින්දරපත්තු වෙන්නේ. ඒක අරගෙන ඔබ ගින්දර දල්වා ගන්න ඕන. පෑදෙලෙන්නේ ආන්නේ වගේ තමයි. Tamanට මැෂිමක් දුන්නාම ඒකෙන් ඉබේ රෙදි මැහෙන්නේ නෑ. Taman විසින් උනන්දුයෙන් එහි කළ යුතු කාර්යයක් තව තිබේ නම් ඒ සිදු කළා Taman රෙදි මහන්ට ඕන. ඒ වගේ විමසුන් බුද්ධියට නැත්තම් හිතන්න පුළුවන් සායනහන්සෙ මුකුත් කරන්න දුන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි මුකුත් කරන්නේ ඔය ඉන්නවා. කෙටියෙන්ම කියන්න මොකද්ද මේ කියන අපබ්‍රංශේ කියලා හිතන්න. එහෙම තමයි මාත් හිතුවේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පිස්සු කතාව මොකද්ද කියලාවත් අඩුම තරමේ හිතන්න පුරුදු වෙන්න. ඒ විමසුන් බුද්ධියටයි ධර්මය හසු වෙන්නේ. සම්මර්ෂණ ඥානය නැති කෙනෙකුට ශාසනේ කිසිදු ප්‍රතිලාභයක් අධිගමයක් ලබා ගන්නට බැරිය. ඒකයි බුදු වදන. විමර්ශන ඥානය නැති කෙනෙකුට කිසිදු කෙනෙකුට මේ ශාසන ධර්මයේ අධිගමයක් ලබන්නට බෑ. ඒ නිසා විමසුන් බුද්ධියෙන් හොඳින් අහගෙන ඉන්න, ඒ විමසුන් බුද්ධිය කොච්චර වර්ධනය වෙනවද කියනවනම් ඉහළට වර්ධනය වෙනකොට පින්නතුනේ ඔළුව හත් කඩකට පැලේ කියලා හිතන මට්ටමටත් එනවා. බුදුහාමුදුරන්ටත් එහෙම හිතුණා, අපිටත් හිතුණා, අනේ ඔළුව පැලිලා ගියත් කමක් නැහැ, එක්කම මේ ධර්මය අවබෝධ කරගන්නව, නැත්තම් මැරෙන එක හොඳයි කියන මට්ටමට තමන්ගේ දර්ශන ඥානය පුබුදවන තැන තමයි පින්නතුනේ මේ සියලුම අශේෂ ධර්මය, සංඛාරික ධර්මය, අකාලික ධර්මය, ලෝකෝත්තර ධර්මය ඔබ තුල පහළ වෙන්නේ. මේක රජකම මේ රටේ ලබනවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ලෝකයේ රජකමට ලබනවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ඔබ ලබන්න අප්‍රමාණ කැපවීමක් කරන්න වෙනවා. ඉතින් ටික පිරිසක් ඉන්නවා, ටිකක් දුර අහගෙන යනවා. ඊට පස්සේ හාමුදුරුවෝ අපිට කරන්න භාවනාවක් දෙන්නේ නැහැ නේ කියලා භාවනාවක් දෙන්න තැනකට යනවා. ගිහිල්ලා ඉවරලා එතනත් ටික කාලයක් අච්චාරු වෙලා ඊට පස්සේ මෙන්න ආයෙ එනෝ, එහෙත් ගියා, ඒ වුණාට භාවනාවක් කර ඇති වැඩක් නැහැ කියලා ආයෙ එනවා. එහෙම නෙමෙයි. ඒක නුවණ වඩන වැඩපිළිවෙලක එක දිගට ඒ යෙදිච්ච අය පින්නතුනේ කාලයක් තිස්සේ ඥානයක් තිබිච්ච අය ඒක අවුරුදු ගානක් හරි කැපවීමකින් යටි උත්සාහයකින් කටයුතු කරලා ඒ ධර්මයේ තේරුම් ගත්තා. සමහර අයට මාස දෙකයි තුනයි, සමහර අයට බොහොම තාම කෙටි කාලයයි එක දේශනාවයි, සමහර අයට අවුරුද්දක් දෙකක් තුන වෙන්න පුළුවන්. ඒකේ හැටියට ධර්මය අවබෝධ කරගන්න අතහැරීමෙන්, ධර්මය අවබෝධ කරගත්ත අය ධර්මය වඩා ගන්නෙත් අතහැරීමෙන්. එයා වඩා වර්ධනය කරගන්නෙත් අතහැරීමෙන්. ඉතාම හොඳින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, තණ්හාය ජායති සෝකෝ, කේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ. යමක් අපි ග්‍රහණය කරන තැන ඇලීමෙන්, ගැටීමෙන්, බැඳීමෙන් ඒ ඕනෑම තැනක වේදනාවන් හට ගන්නවා. හරියට අර විදුලි වයර් එකක් ඇල්ලුවා වාගේ. අත්හරින්න ඕන ඔබ කරුණ නොමේ, පුජ්‍යලයක් නොමේ අත්හරින්න ඕන ඔබ ඔබේ සංඥාව අත්හරින්න ඕන. දැන් අපි කිව්වොත් එහෙම, මම මෙතන කතා කරලා නැහැ කවදාවත් දරුවන් අත්හරින්න කියලා. එහෙම අත්හැරීමක් නැහැ. ඔබේ සංඥාව අත්හරින්න ඕන. සංඥාව අත්හරින්න යනකොට ප්‍රබලම බැඳීම ඔබට හසු වෙන්න පුළුවන්. ඒත් ඔබ තේරුම් කරගන්නට ඕන මම මේ සංඥාව අත්හැරීමෙන් තොරව වාසය කළොත් එහෙම මට විපතක්, අනර්ථයක් සිද්ධ වෙනවා. සාංශාරික රෝගයට පිළියමක් මම මෙතන සපය ගන්න ඕනේ කියලා කල්පනා කළා, ඒ සංඥාව අත්හරින්න පුරුදු වෙන්න ඕන. අත්හරින්නේ වේදනාවයි අත්හරින්නේ. අරව ගැන කල්පනා කරන්න ඕනේ, වේදනාවයි අත්හරින්නේ. පැහැදිලි නේද? දැන් අපි කවුරු සමග දුරකථන ඇමතුමක සංවාදයේ යෙදෙනවා. යෙදෙන විට එහා ඉන්න කෙළවරේ ඉන්න කෙනාට කියන්න අවශ්‍ය නැහැ ඔබ දුරකථනේ තියන්න කියලා. අපි මෙතනින් දුරකථනේ තිබ්බහම මොකද වෙන්නේ? කෙළවරේ කෙනත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතුව යනවා. එතනින් දුරකථනේ ඔෆ් කරාම එහා කෙනත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති වෙනවා. ඒ වගේ විනතුනේ එහා ඉන්න කෙනාට මේකත් හරින්න කියලා බලපෑම් කරන්න ඕනේ වගේ එහා කෙනාවට මුකුත් කියන්න ඕනේ නැත්නම් තමා ළඟින් තියෙන සංඥාව රිසීවරය තමන් මෙතනින් ඔෆ් කරපු ගමන් එහි සම්බන්ධතාවය නැති වෙනවා. ඒ නිසා ඕනම දෙයක් බාහිරින් අත්හරින්න ඕනේ නැහැ. මේ අධ්‍යාත්මය තුලින් මෙතනින් අත්හැරීම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? අර බාහිරෙත් එක්ක සම්බන්ධතාවය නැතුව යනවා. මේ ශ්ලෝකයේ විවිධ දුක සැප විඳිනවා. ඒක තමයි ලෝකේ හැටි. තමනුත් විවිධාකාරයේ දුක සැප විඳිනවා. ඒක තමයි ලෝකේ හැටි. මේ දේවල් අල්ලගෙන ඒ වෙනුවෙන් ශෝක දුක්ක දෝමනස්ස වේදනා හදාගෙන සිටීම නෙමෙයි අපි කරන්න ඕනේ. අපි තේරුම් අරගන්න ඕනේ මේ අල්ලා ගැනීම නිසා තමයි මේ සීල වේදනා මේ අතහැරීම කියන උතුම් කාරණේ පුරුදු කරගත්තාම මට ශාන්තියක් ලැබෙනවා කියලා. අතහරින්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. අතහරින්නේ තණ්හාව දුරු කිරීමෙන්. තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? ඇලීමට සහ ගැටීම දෙකම පැවැත්වීම සඳහා ඇති කරන ශක්තිය තණ්හාව කියන්නේ. ඔබ ඇලෙන්න භාවිතා කරන්නේ තණ්හාව, ගැටෙන්න භාවිතා කරන්නේ තණ්හාව. තණ්හාව දුරු කරන්න වෙනවා. කොහොමද තණ්හාව දුරු කරන්නේ? ඇලීමේ ඇති ප්‍රයෝජනය නැත. ගැටීමේ ඇති ප්‍රයෝජනය නැත. දැන් අපි සමහර වෙලාවට පාරිමනසික සමහරලාට ගැටෙන්න આવහම සමහරලාට නෝනලා තමගේ මහත් එක්ක යන ওই මනුස්සයත් එක්ක ගැටිලා ඇති වැඩක් නැහැ කියලා එක්ක යනවද නැද්ද? එහෙම වෙන වෙලාවල් තියෙනවා. සමහරලාට නෝන කවුරුත් එක්ක හරි ගැටෙනකොට මහත්යත් කියපු වෙලාවල් ඇති වයත්තන්ට ඒ මනුස්සයත් එක්ක ගැටීමෙන් ඇති බල නැහැ. ඒ සමහරලාට සමහර අය අපි මිත්‍ර කරගන්න උත්සාහ කරන වෙලාවදී කියනවා ඔය මනුස්සයා මිත්‍ර කරගෙන වැඩක් නැහැ. ඔය මනුස්සයෙන් නම් මේකට උදව්වක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා මිත්‍ර කරගන්න වැඩක් නැහැ කියලා හිතනවා. ආන්න ඒ වගේ මේ ලෝකයට ඇලීමෙන්වත් ගැටීමෙන්වත් දැසගත්තයි කියලා මේ ලෝකේ ගන්න හරයක් නෑ. අබමල් සේනුවක් තරම් වටිනාකමක්වත් තිබ්බනම් පොඩි තනක් ලෞතර බුදු කෙනෙක් මේක අතහරින්න කියලා කියන්නේ අන්න ඒක ඇලෙන්නේ නැයි කියලා කියනවා. අපේ නොවන, මගේ නොවන, මට නොවන, මට අයිති නොවන, මම කැමැතිසේ නොපවතින සැබවින්ම යථාර්ථයක් වන ස්වභාව ධර්මය තුල මමය මාගේ කියන පදනමක් තුල චිත්‍රයක් අඳින්න පුළුවන් කමක් නැහැ. ඒ චිත්‍රය වැල්ලේ ගොඩ නගන මාලිගාවක් හා සමානයි. නේද? මුහුදු වෙරළ අහගෙන යන තැනක ලස්සන මාලිගා හදනවා. මොකද වෙන්නේ? රළා ආපු ගමන් ඒ මාලිගා සුණු විසුණු වෙලා යනවා. ආන් ඒ වගේ මිනිස්සු ගොඩ නගන මේ මම අයන වැල්ලේ සාදන මාලිකාව වැනි. දැන් මේක අහගෙන ඉඳලා ඊට පස්සේ අහන්න එපා. හාඳුර අපි දැන් මොකද්ද කරන්න ඕන? කරන්න ඕන ටික තමයි මේ කියන්නේ. සමහර අයට අර විශිෂ්ට බුද්ධියක් නැති හැට මේ මනසින් අත්හැරීම කියන එක කිව්වට තේරෙන්නේ නැහැ. අත්තරින්න ක්‍රමවේදයක් ඒක කියලා දෙනවා. ඒකත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ඒගොල්ලන්ගේ. දැන් අපි මේ දැන් කරන්න ඕන මං ආනාපාන සතියද පිළිකුල් භාවනාවද එහෙම නැත්නම් මේ ඒතිස් කුණපේද දැන් බලන්න ඕන මොකද්ද කියලා අහනවා. ඉතින් මං කියනවා ආනාපාන සතිය කරන්නකො ලේසි මේක කියලා කියනවා. මොකද හේතුව බේසික් මෙඩිටේෂන් මේගොල්ලන්ට අවශ්‍ය කරන්නේ මේ මුල් ලදරු පාසල් අයට. දැන් හරි තමයි, ඒකත් ඇත්ත කතාව. අපි ඔය ඔක්කොම ටික කරලා නෙමෙතෙන්ට එන්නේ. ඉතින් නමුත් එවැනි විග්‍රහයක් කරන්න පුළුවන් කමක් නැහැ. එවැනි දේවල් ටිකක් ඉගෙනගෙන ආවට කමක් නැහැ. නමුත් එවැනි ගැන්වීමක් කරන්න බෑ. අපි ඊට වඩා ඉහළ තලයකින් මෙතන ඉන්න අයට බැරි නම් පිටරටක හරි ඉන්න කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න ඉහළ තලයකින් මේ ධර්මයේ කතා කරනවා. නැත්තම් අපරාධනේ. එනිසා ලෞතර බුදු කෙනෙක් ලදරු පාසල් වල ඉන්න කට්ටිය කොට දමදම හිටියේ නෑ. විශ්වවිද්‍යාල මට්ටමට යන්න පුළුවන් මිනිස්සෙක් එක්කෙනෙක් ඉන්නේ කොතනද කියලා හොයාගෙන බලාගෙන ගිහලා ඒ මිනිස්සර ධර්මයේ කියලා අවබෝධ කෙරෙව්වා. අන්න ඒකයි අපිට කරන්න තියෙන්නේ. විශිෂ්ට ධහමක් හොයන පිරිසට පමණක් මේ ධර්ම අවබෝධයේ පිණිස දේශනාවල් කරනවා. අනිත් අය ඕන දෙයක්. මේක අධ්‍යාත්මික දර්ශනයක් නුවණක්. අනිවාර්යයෙන්ම ඔබගේ තියෙන දුක්ඛ දෝමනස්යන් වේදනාව නැති කරන ධහමක්. ඔබව පීඩාවට පත් කරන පෙළන තලන මේ සිත දුරු කරන ධහමක්. ඔබේ මමත්වයේ තියෙනවා නම් ඔබට තේරෙනවා අභ්‍යන්තරයේ මිදගෙන ඔබව තලනවා පෙළනවා. ඔබේ මමත්වයේ නැත්නම් ඔබට තේරෙනවා මගේ සිත තලන්න පෙළන්න පුළුවන් කනේ නෑ කියලා. ඒ වගේම තලන්න පෙළන්න හේතු වෙන ඇලීමක් බැඳීමක් තදින් අරගන්න එකේ තේරුම නෑ කියලා. නොඇලීම සැපයක් කොට වාසය කරනවා. නොගැටීම සැපයක් කොට වාසය කරනවා. නමුත් එයාට පුළුවන්කම තියෙන මේ සමාජයේ කණ්ඩ බොන්ට අඳින්න පළඳින්න නටන්න වයන්න ගයන්න මගුල් ගෙවල් වල යන්න ඕන දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඒ ඕනෑම දෙයක් නොඇලීමෙන් නොගැටීමෙන් ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. අල්ලේ තුවාලයක් නැත්නම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්ලු. අල්ලේ තුවාලයක් තියෙන අයට බෑ. හැදෙන්නේ මේ නිර්වාණය කියන උත්තුංග ධර්මතාවය හොයාගන්න ඉන්දියානු සමාජය තුළ මොන තරම් මිනිස්සු දුක්ඛින්දද? ඒ මිනිස්සු නිතරම හිතුවේ මේ භෞතික දේවල් අත්හැරීම තුළින් අධ්‍යාත්මික අත්හැරීම. ඒක තමයි ඔය ඉන්දියාවේ තිබුණු ක්‍රමවේදය. භෞතික දේ අත්හැරීමෙන් අධ්‍යාත්මික අත්හැරීමක් සිදුවන්නේ නැහැ. එයත් නැවත පුණ්‍යාභි සංකාරයක් හැටියට මනසේ පැවතිලා ඒක තමන්ට තමන්ගේ සංස්කාරක විමුක්තියක් බවට පරිවර්තනය වෙනුවට පුණ්‍යාභි සංකාරයක් හැටියට පවතිනවා. හැබැයි ඒක හොඳයි. අපුණ්‍යාභි සංකාරවලට වැඩිය පුණ්‍යාභි සංකාරා හොඳයි. ඒකේ හොඳ විපාක තියෙනවා. ඒක අවශ්‍යයි. නමුත් නිර්වාණ ධර්මයක් ගමන් කිරීම කෙනාට පින අවශ්‍ය නැහැ. පුණ්‍ය පාප පහිනස්ස පින් පව් දෙකම මනසින් අත්හරින්න ඕන. මනසින් පින්පව් දෙකම අත්හරින්න ඕන. පිනේ වහල් වෙලාවත් පවේ වහල් වෙලාවත් හරියන්නේ නැහැ. එහෙනම් පින් කළාම නිවන් දකින්න පුළුවන් කියන එක පරම මිත්‍යාවක්. කිසිදු පිනක් නැති ඔය ලෝසක හාමුදුරුවෝ පවා නේද ආහාර වේලක් ලබන්නටවත් පිනක් නැති අය පවා මහා කුෂ්ඨ රෝගීන් පවා මේ තාම දකින්න අඟුලිමාල වගේ මහා පව් කරන පුජ්‍යලේ පවා ධර්ම අවබෝධය කරගන්නවා. පාලි සෙනවියා වගේ බීමතින් ඉන්න පුජ්‍යලය පවා නාටිකාංගනාවන් සමග නටමින් ගයමින් වයමින් මත් විසින් මත් වෙලා ඉදදිම ධර්මයේ දකින්න. හස්සේ ඉතින් වෙරි හිඳුනා කියලා කියනවා. කොහොම හරි ඒ මොහොතේ සමහර වෙලාවට ධර්මයේ දකින්න පුළුවන් ධමයක් තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. එමනම් පිනට පවඩන මේ විමසුන් බුද්ධියටයි විදර්ශනඥානයටයි ධර්මය හසුවන්නේ. ඕන්න ඉගෙන ගන්න. පැහැදිලිනේ? පිනට පවඩන මේ විදර්ශනඥානයටයි ධර්මය හසු වෙන. විවෘතව බලන්න, නිදහස්ව බලන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. මොනවද අපි කරන්නේ? ක්‍රියා, කුසල ක්‍රියා, අකුසල ක්‍රියා, කුසල ක්‍රියා, අකුසල ක්‍රියා. මේ කුසල් අකුසල් අත්හරින්න හැකියාව තියෙන්න ඕන. එතකොට කවුරු හරි කියයි, නෑ සායනන්ත ඒක වැරදීනේ, බුදුහාමුදුරු කියලා තියෙන කුසල රැස් කරන්න, කුසලස්ස උපසම්පදා. එතෙන්දි කිව්වේ පින්නතුනේ අන්නේ කුසල කුසල අතහැරීමේ කුසලය ගැන තමයි. බුදුරජාණන් වහන්සේගේ වචන එක් එක් තැනදී එක් එක් හැඩයන් ගන්නවා. ඒ හැම හැඩයක්ම නිර්වාණ අවබෝධය සඳහා උපකාරකයි. අතහැරීම අල්ලගත්තොත් අපිට කියන්න වෙන්නේ ඔබ අතහැරීම අතහරින්න කියලා. අල්ලා ගැනීම අල්ලගත්තොත් එයාට කියන්න සිද්ධ වෙන්නේ ඔබ අතහරින්න කියලා. දහම උපාදානය කරගත්තොත් අපිට කියන්න වෙන්නේ දහම අතහරින්න කියලා. දහමට පිවිසෙන්නේ නැත්නම් එයාට අපිට කියන්න වෙන්නේ දහම අල්ලගන්න කියලා. පැහැදිලි නේද? සමහර වෙලාවට පින්නතුන් අතහැරීම කියන මේ පිළිවෙත හැටියට ඒක අරගෙන, ඒක භාවනාවක් හැටියට අරගෙන කෙනෙක් මේ අතහැරීම කියන එක අල්ලගෙන සංඥාවෙන් අල්ලගෙන පුරුදු කරගෙන යන කෙනෙක් නම් එයාට අපිට කියන්න සිද්ධ වෙන්නේ අතහැරීම නෙමෙයි, දැන් ඔයා පුරුදු කරන්න අල්ලා ගැනීම කියන්නේ. දැන් ඕක ඇත්තන්ට මම කියන්නම්කෝ, සියලු දෙනාම පුළුවන් තරම් මනසින් ඔබට අල්ලගන්න පුළුවන් දේවල් තදින් අල්ලගන්න. තදින් අල්ලගන්න. අල්ලගන්න පුළුවන් හැමදේම තදින් අල්ලගන්න. ඒ දේවල් ඒ සියල්ලම දැන් අත්හරින්න. අර තදින් අල්ලගත්ත හා සමානවම සම්පූර්ණයෙන්ම අත්හරින්න ඒ සියල්ල. දැන් ඔබ අල්ලා ගැනීමත් අතහැරීමත් දෙකම අත්හරින්න. අකාලික දහම තුළ සිත පිහිටවීම අවබෝධයෙන් අතහැරීම. මේ ලෝකය අත්හරින්න තියෙන හේතුව මොකද්ද? අහනවා දැන් ඔයගොල්ලෝ වෙනත් ආගමිකයෙක් හරි කවුරු හරි ඇවිල්ලා ආයි මේ ඔයගොල්ලෝ අත්හරින්න නේද මේ උත්සාහ කරන්නේ? මේ ලෝකය අත්හරින්න තියෙන හේතුව මොකද කියලා ඔත ඔබ මොකද කියන්නේ? මොකද දෙට උත්තරේ? එතකොට දෙන්න තියෙන බොහෝ වෙලාවට දෙන උත්තරයක් තමයි මොකද්ද? අපි වයසට යනවා. අපි ලෙඩ වෙනවා. අපි මැරෙනවා. කැමති දේ නොලැබෙනවා. අකමැති දේවල් ලැබෙනවා. ඒ නිසා අපි මේ ලෝකේ අත්හරිනවා කියන්නේ. පින්නතරේ පංච උපාදානස්කන්ධේ දුක දුරු කළොත් කැමැති දේ නොලැබුණත් අකමැති දේ ලැබුණත් නින්දා ලැබුණත් අහස ලැබුණත් ප්‍රශ්නයක් නැහැ නේද? අහලා තියෙන පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පදේ. දැන් එහෙමනම් ඔබ ඔය කියන තත්ත්වේ නිසා නිවන් දකින්න නෙමෙයි, ඒ තත්ත්වයට මුහුණ දෙන්න නිවන් දකින්න. ඒ තත්ත්වෙන් පලා යන්න නිවන් දකින්න නෙමෙයි, ඒ තත්ත්වයට මුහුණ දෙන්න නිවන් දකින්න. ඔබට ඒක තේරුණාද? අර ලාභෝ අලාභෝ අයස යස නින්දා ප්‍රශංසා සැප දුක පිළිබඳව පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අකම්පිත හිතක් ඒ ධර්මයන් තුල ගොඩනගා ගන්නට නිවන් දකින්න. ඒ නිසා නිවන් දකින්නවා නෙමෙයි. මම අටලෝ ධාමයට මුහුණ දෙන්න නිවන් දකින්නවා. එහෙම නැතුව අටලෝ ධාම නිසා මම නිවන් දකින්නවා නෙමෙයි. තේරුණාද? ඒකෙන් පලා යන්න නිවන් දකින්නවා නෙමෙයි. මේ මරණය කියලා එකක් ඇති වෙන ඒ නිසා මම නිවන් දකින්නවා නෙමෙයි. මරණයට මුහුණ දෙන්න මම නිවන් දකින්නවා. හිත ශක්තිමත් කරගන්න. වයසට යන එකට මුහුණ දෙන්න මම නිවන් දකින්නවා. හිත ශක්තිමත් කරගන්න. අටලෝ දහමෙන් පලා යන්න බෑ. අටලෝ දහමට මුහුණ දෙන්න කම්පාන වන සිතක් නිර්මාණය කරගන්න අපිට පුළුවන්. දැන් සොරාකයි හිතන මේ ලබනාත්මේ නූපදී ඉන්න එක නිවනයි කියලා. එතකොට අපිට ලැබනාක උපදින්න නැති නිසා ජාති ජරා ව්‍යාධි මරණ ඒව නැහැ. එතකොට අපි නිවන් දැක්ක උපදින්න නැති නිසා. දැන් මං අහන්නේ ගියාත්මේ උපදිලා හිටියා දන්නවද? දන්නේ නැහැ. ඉතින් ලැබනාත්මේ උපදිනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඊළඟට මම අහන්නේ මේ ආත්මේ දැන් ඉපදිලාද ඉන්නේ කියලා. මේ ජීවත් වෙන කාලේ ඔබට ඔබේ ආත්මය කියලා දෙයක් තියෙනවද කියලා අහන්නේ. අනුන්ගේ දේවල් ටිකකට මගේ කී කියා ඉන්නව මිසක් Tamanට කියලා ආත්මයක් දැනුත් තියෙනවද මං අහන්නේ? ඈ අනුන්ගේ දේවල් ටිකකට මමයි කියලා හිතාගෙන ඉන්නවා. මේ දැනුත් මේ ආත්මය. දැන් බෞද්ධය හැටියට අපි ගන්න ඕන නිට්ටයයි සුඛයි ආත්මයි කියන ඒ ලක්ෂණ තුනද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ලක්ෂණ තුනද අපි ගන්න ඕන. අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන ලක්ෂණ තුන ගන්න ඕනද, නිට්ටය සුඛය ආත්මයි කියන ලක්ෂණ තුන ගන්න ඕනද? දුක නම් අතහරින්න, අනිත්‍ය නම් අතහරින්න, අනාත්ම නම් අතහරින්න. ඊට පස්සේ ඔබ සැබවින්ම එන්න ඕන නিত্য මංගල පරම සුන්දර. ඔබ ජීවිතේ ඇත්තෙන්ම ගන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන තුන නෙමෙයි, නিত্যයි සුඛයි ආත්මයි කියන තැන. නিত্যයි සුඛයි ආත්මයි කියන තැනක් ඔබට ජීවිතේ හසු වුණොත් ඒ හසු වෙන්නේ නිවන පමණයි. කෑවනේ ද බෞද්ධ අනිත් පැත්ත නේද තනි කර කාලේ ඉඳලා තියෙන්නේ. මේ ලෝකේ නিত্য යමක් තියනවා දෙය තමයි නිවන. සුඛ යමක් තියනවා දෙය තමයි නිවන. ආත්ම වූ යමක් සදාකාලික වූ දෙයක් තියනවා දෙය තමයි නිවන. ඕන පොතක පෙළල බලන නිවන සදාකාලිකයි. නිවන නැති වෙන්නේ බුදු කෙනෙක් හිටියත් නැතත් ලෝකේ හැමදාම නිවන පවතිනවා. නිවන සදාකාලිකයි. නিত্য සුඛයි පරම සුඛය. නිබ්බානං පරමං සුඛං. ආයේක බුදු වදනක්ද නැද්ද? නිවන සපයි. නিত্য මංගල පරම සුන්දර අමා මහ නිවනට එන්න කියලා හැමදාම පින් වාක්‍යයට ඕගොල්ලෝ හාමුදුරුවෝ කියලා තියෙනවා. පින් හැමදාම නේද? මේ දානේ ආනිසංස බලෙන් නিত্য මංගල පරම සුන්දර වූ ඒ අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීමේ හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ කියලා කිව්වේ නැද්ද? කිව්වා. එහෙනම් නිවන නিত্যයි. ඉතින් බෞද්ධයෝ අරගෙන දෙන අනිත් පැත්තනේ. අර පැත්ත අරගෙන කේන්ද්‍රි ගගා ඉන්නෝ. ඒක මොකද? අර පැත්ත ඍණාත්මකයි. මේ පැත්ත තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම. එහෙනම් බෞද්ධයේ ගති යුතුය නිත්‍යයි මංගලයි පරම සුන්දරයි කියන ධම. යංකෝ බික්කු අනිච්ඡං තත්ත්‍රේ චන්දෝ පහතම්බෝති. යංකෝ බික්කු දුක්ඛං තත්ත්‍රේ චන්දෝ පහතම්බෝති. අනත් තත්ත්‍රතේ චන්දු පහදබ්බෝති කියන බුදුහාමුදුරගෙන මේ අනිත්‍යයි අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් මහණෙනි එකට තියෙන චන්දය අත්හැරලා දාන්න. ඒක අල්ලගන්න එපා. මෙන්න අපේ උන්නාන්සල ටික නේද කියන්න පටන් ගත්තා මේක අල්ලගනින් කිය. ඊට පස්සේ එලවත් නැ, මෙලවත් නැ, මේ ජීවිතෙත් නැ, පෞරුෂයකුත් නැ. අර පිළිකුලක් හරි මනස්ගතයක් ඔළුවේ දාගෙන කලකිරිලා කේන්ද්‍රි ගගා ඉඳලා කොහෙද උපදින්නේ? දුගති යනවා. ඒ භාවනාවල් කරන අසුබයන් එහෙම කර කර වැඩ වැඩා ඉන්න කට්ටිය මලයක් වෙනවා. ඇයි හේතුව? ඔළුවේ තියෙන්නේ මිනියට කටු. එතකොට එයා යන්නේ කොහෙද? හෝම් පිටේනි හොයාගෙන යන්නේ. ගෝතය කියලා කරන කෙනාට බුදුරජාණන් වහන්සේගෙන් අහුවා මොකද්ද වෙන්නේ මගේ ආත්මෙ ලබන? ඔබට ගෝතය කරලා කරලා ඔබට අර හරක්මයි ඔබේ ඔළුවේ සහ මනසේ ඉන්නේ, ඔබ හරක් අතර ඉපදේ කිව්වා. සුනක වෘතය කරන අයගෙන් අහුවා ඇයි ස්වාමීනි මේ මට මොකද වෙන්නේ කියලා. බුදුහාමුදුරු කිව්වා ඕක මගෙන් අහන්න එපා කියලා. කීප සැරයක්ම කිව්වා නෑ ස්වාමීනි කොහොම හරි කියන්න කිව්වම් ඔබ බල්ලන් අතරම ඉපදේ සුනගෘතේ ගලෝ. එතකොට මිනියට කටුවළු දාගෙන හිටියොත් මොකද වෙන්නේ? සෝහම් පෙට්ටෙන් වල උපදී කිව්වොත් වැරදිද? වැරදි නෑ. ඒක හරි. ඔය වෙන තුන්න කියන්න මම එක්තරා කනත්තකට ගියා, ප්‍රසිද්ධ කනත්තක්. ඒකට නීති විරෝධී නිසා කනත්තේ නම කියන්න බෑ. කරන්තකට ගිහිල්ලා මම කිව්වා මම ඒක මෙහෙම නීති විරෝධී සත්‍යකුත් නැහැ, බණ භාවනා කරන්න සම්මානන්තය කෙනෙකුට දෙනවා. ඉතින් මං කිව්වා මට මේ මිනි ඔලුවක් දෙන්න මේ භාවනා කරන්න කියලා. සමහර මිනිස්සු කොඩි වින කරන්නත් තරයි යනවා. ඉතින් කිව්වා මේ එකක් 150ක් වෙනවා කිව්වා මිනි ඔලුවක්. ඊට පස්සේ හා මං කිව්වා ගේන්නකෝ. මිනිහා ගිහිල්ලා දෙකක් ගෙනාවා. දෙකක් ගෙනල්ලා කියන දෙකම ගන්නවා නම් 200ට දෙන්නම් කිව්වා. ඒකයි 150යි. දෙකක් ගන්නවා නම් 100ක් අඩු කරලා දෙකම 200ට දෙන්නම් කිව්වා. දැන් දෙකම නිකන් පොඩ පොඩ හැලලා මම කෝ ඉතින් හොඳ එකක් තෝරගන්නම්කෝ මේ කෙල්ලයි දන්නේ කියලා ඉවරලා මම ගෙනා බෑග් එකේ දාගෙන ඊට පස්සේ යන මේ පාරක් පෙන්නවා මේ පාරේ යන්න එපා චෙක් කරනවා අරෙන් හමුදුරු පැනලා යන්න කිව්වා මම මේ පැත්තෙන් ඉතින් එළියට ගිහිල්ලා දැන් බස් එකෙත් එනවා මිනි ඔලු දෙකක් දාගෙන බෑග් එකේ ඒවා දන්නවනම මිනිස්සු බස් එකේ පැනලා දුවනවා ඉතින් ගෙනල්ලා මං කර වැටේ ගිහිල්ලා ඉවරලා බාත්රූම් එකේ අර මහා පික් වර්ග ඔය මේ තියෙන ඔක්කොම බිස බීජ නාසක ඒවා දාලා ඉවරලා මේක පෙඟෙන්න දාලා තිබ්බා. පොඩි හාමුදුරු කෙනෙක් රාත්‍රී ගිහලා බාත්รูම් එකට මේක මිනිවල දෙකක් තියෙන කියලා දැකලා ඉවරලා කෑ ගහගෙන පැවල දීවා එතන. එදයින් පස්සේ පොඩි හාමුදුරු යන්නෙත් නෑ බාත්รูම් එකට. ඉතින් මං ඕක හොදලා මැදලා මේව කරලා අර විස බීජ නාසනය කරන්න ඉපේ. කළා මේ ඇඳේ පැත්තකින් කොටසකින් ඒක පැත්තකින් තියාගෙන හිටියා. මේ තදින් අනිත්‍ය පෙන්වුවාම නිවන් දකින්න පුළුවන්ද කියලා බලන්න නේද? එහෙම හරි දිනකොට මොකක් හරි එකක් වෙනව ඇති නේද කියලා හිතලා දැන් අපිට උගන්වපු භාවනාවල් ඒවනේ. දැන් මම මේ ප්‍රතික්ෂේප කරන යම් යම් දේවල් වින්නතුන්ට හිතනවා ඇති මේ උන්වහන්සේ වෙන මොකක් හරි මේ මනස්ගතයකින් කියනවා ඇති කියලා. නෑ, මේ ප්‍රත්‍යක්ෂතාවයකින් කියන්නේ මම කරපු දේවල්. ආයෙත් මං ඒ වලේ අනිත්‍යනාට වැටෙන්නේ නැති වෙන්න කියන්නේ මගේ ඇඳේ කොනකින් තියාගෙන මම මිනි ඔලුවක් තියාගෙන නිදා ගන්න කෙනෙක්. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කවුරුත් එන්නේ නැහැ කාමරේ පළාතකට. කිසි කෙනෙක් එන්නේ නැහැ. ඉතින් පස්සේ යන්නේ මේ ඉතින් ওই විදියට අයිනකින් මිනි ඔලුවක් තියාගෙන නිදා ගන්නවා. පස්සේ ඉතින් ඔක ටික දවසක් යනකොට ඒක මිනි ඔලුව සාමාන්‍ය දෙයක් වුණා. සාමාන්‍ය දෙයක් වුණාම ඔළුවේ හිලක් තිබ්බා මැනේ. මං හිලේ මල් පොකුරක් ගැහුවා ගාලේ. ඒක ගාලා මේ තියාගත්ත. මං හිතන්නේ හොඳ ප්‍රභු කෙනෙක්ගේ ඔළුවක් වෙන්නේ නැති සමහරවල් අපි දස්නේ කාගෙද කියලා. ඉතින් මගේ ළඟ තිබුණා කාලයක් තිබිලා. ඉතින් ලොකු හාමුදුරු කෙනෙක් කැලිකෝ ඔහොම තියාගෙන ඉන්න පානන්ද ඒක හරි නැහැ මේ ඔය විස බීජ තියෙනවා ඒක අයින් කරන්න කියලා. මම ඉතින් shopping bag එකකට දාලා අල්ලපු ඇටර වීසි කරා. අවදකාරී මනුස්සයෝ වත් එලි කරන දවසක ඔය ඔළු දෙක අහුවෙලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ වගේ අපි බැලුව මේ ඇටකඩුත් එක්ක ගනුදෙනුව තුළ දහමක් අවබෝධ නැහැ. සමහරලාට මානසික අවපීඩනය, කනස්සල්ල, අසුබය නිසා ඇති කරවන්නා වූ මානසික ව්‍යාකූලත්වය, මේ ලෝකයේ අසුභවාදී විසි අසුභ සංඥා, අසුභ සංඥා වඩන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ, නිරෝධ සංඥා වඩන්න. යම් යම් දේවල් දැන් පාවිච්චියට ගන්නවා. දැන් ඔන්න මම අර ටික විග්‍රහ කළා. එතකොට ආනන්ද හැඳුරුත් ඒ කාලේ මිනිහ ඔළු ඇට කට්ටක් තියාගෙන ඉන්න අය ඒ තියාගෙන හිටු නිසා අපි තියාගෙන ඉන්න ඕනේ කියන තැනට යන්න නෙමෙයි මේ කාරණා ටික කියලා දුන්නේ. ආ ඒ වගේ බුදුරජාණන් වහන්සේත් එවකට තිබුණු මේ නොයෙකුත් ප්‍රතිපත්ති කියාගෙන යනවා, දේශනා කරගෙන යනවා. ගිහිල්ලා අවසානයේ ඒක කරන්න එපා, ඒක නෙමෙයි කළ යුත්තේ, මෙන්න මේකයි කියලා විග්‍රහයක් කරනවා. ඒ විග්‍රහය ගන්න නැතුව අර කලින් විග්‍රහය ගන්නවා. ඔය මෛත්‍රී භාවනාවේ සිද්ධ වුණේ ඒක. ඒ කාලේ ඒ මිනිස්සු මෛත්‍රිය කරගෙන ගියපු ආකාරය විග්‍රහ කරගෙන ගියා. ගෙල්ලෙවරලකෝ ඒක නෙමෙයි මහන්නේ, මගේ මෛත්‍රිය මෙන්න මේකයි කියලා හඳුන්වා දීමක් කළා. ඒක ගත්තේ නේ අර ටික ගත්තා. සතර සතිපට්ඨානෙ උනත් එච්චරයි තියෙන්නේ. අර නොගත යුතුයි කියලා විග්‍රහ කරගෙන යන දේවල් ටික මේගොල්ලෝ ගන්නවා. අවසානයේ කියලා දෙන සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය ගන්න ඕන කියන එක ඒක ගන්නෙ නෑ. ඔබ පිහිටවන්න ඕන මේ අකාලික බව තුල සිත. කොහොමද අකාලික බව තුල සිත පිහිටවන්න සූදානම් නැහැ? ඒ හේතුව හිත සූදානම් තියෙන්නේ හැමතිස්සෙම රූපයක් ගන්න. හිත හැමතිස්සෙම සූදානමින් ඉන්නේ වේදනාවක් ගන්න. එහෙමද නැද්ද? හිත සූදානමින් ඉන්නේ ඒකට නෙමේද? තේ යමෙකුට මේ අකාලික බව ගන්න කිව්වට ඒ ක්‍රමයට තේරෙන්නේ නැහැ. මොකද අකාලික බව තුළ රූපයක් නැහැ. වේදනාවක් නැහැ. සංඥාවක් නැහැ. සංකාරයක් නැහැ. විඥානයක් එහි නැහැ. අන්න ඒ දහම ගන්නට බැරි වෙනවා මේ පංච උපාදානස්කන්ධයෙන්. ඊට පස්සේ කියනවා අපිට ඒක ගන්න බෑනේ. ඔව්, මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මමත්වයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මමත්වයෙන් බැහැරවීමෙන්ම, ජීවිතය අතහැරීමෙන්ම තමයි බණපදේ ඇහෙන්නේ. ජීවිතය අත්හරින්නේ නේද? කඳ උඩින් පල්ලෙහාට පයින්නෝනේ. නිකන් හරි ගිහිලා ඇත්තට කඳ උඩින් ගිහිලා පයින්න එපා හොඳේ. ඔහෝ, පස්සේ එහෙම බණපද ඇහෙන්නේ. ඒකේ අදහසක් ලබා දෙන්නේ තමන්ගේ ජීවිතය මේ පංච උපාදානස්කන්ධේ, පංචස්කන්ධේ අතහැරීම තුළම තමයි අන්න ධර්මයේ වැටහෙන්නේ. ඒ වගේම පංචස්කන්ධයෙන් තොරව විශිෂ්ට ඥානයකින් තමයි මේ ලෝකෝත්තර ධර්මය, පිනතුනේ අකාලික ධර්මය, නිරෝධ සහගත ධර්මය, ඒ විමුක්තිදායි ධර්මය ඔබට ලබා ගන්න හැකියාව තියෙන මේක විශිෂ්ට ප්‍රඥාවෙන් ලබන්නා වූ දෙයක්. හරි අමාරුයිනේ. ඉතාම අමාරුයි. මගේ බෝසතාණන් වහන්සේ පින්නතුනේ ඉස්සරහින් බඩ අත ගැහවාම පිටිපස්සේ කොඳුනාරිටි හසු වෙන තරමට දුක් විඳ මේක හොයාගන්න. ඔබට ජීවිතේ එක දවසක්වත් එහෙම අහුවෙලා තියෙනවද? ඉස්සරහින් බඩ අත ගැහවාම පිටිපස්සෙන් කොඳුනාරිටි? නෑ. අඩුම තරමේ පිටිපස්සෙන් අත ගැහවත් මේගොල්ලන්ගේ කොඳුනාරිටියක් අහුවෙන්නේ නෑ. ඉස්සරහින් අත ගෑවම කොහොමද? පිටිපස්සෙන් අත ගෑවමත් අහුවෙන්නේ බෑ. පිටිපස්සෙන් අත ගෑවත් අහුවෙන්නේ නෑ. ඉතින් ඒ නිසා වෙනස්තුනේ ඒ තරම් කැපවීමක් කරපු දහමකට අපි පොඩි කැපවීමක් කරලා අපිට තේරෙන්නේ නෑ කියලා කිව්වහම දුවනවා. අර හැඩේට මේගොල්ලන්ට කිව්වම නේද? රූප, වේදනා, සංඥා නැත්තම් මේ අවිජ්ජා පත්‍ය, ඊළඟට මොකද්ද? ආන්න සංඛාරා. දැන් තේරුණානේ? ඔහොන්න ඔය ක්‍රමයට තේරුම් ගන්න කට්ටිය ඇසේ ඉන්නේ. ඒ කියන්නේ වචන විතරයි, සංකල්පේ විතරයි. අර තමන්ගේ කියලා දහමක් යථා අවබෝධයක් මොකවත්ම නැහැ. කනවැල අල්ලගෙන වගේ, අර කනවැල අල්ලම් පච ගහනවා. ඒ පච ගහන කනවැල අල්ලගෙන මෙයත් කියෝ කියෝ ඉන්නවා. ඒක තමයි කරන්නේ. ඊට පස්සේ කියනවා ඕනම වෙලාවට ගිහිල්ලා ඇහුවාම අපි මැරෙනවා නේද? එහෙනම් අපි මැරෙනවනේ. ඊට පස්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා නේද? ඕ, අවිද්‍යා පත්‍ය සංඛාරා කොහොමද කියන්නේ? හාමුදුරුවෝ කියන්නේ මෙච්චරයි. දැක්කද? දන්නවද? ප්‍රත්‍යක්ෂද? යථා අවබෝධයෙන් යුක්තද? නෑ, එහෙම එකක් නෑ. ඒ තමයි පින්නතුනේ අන්ධ බණ, අන්ධ ධර්මය උක කියන්නේ. තන්දේ වහන්නේ තන්දේ අන්ධ සංගමය. ඒ නිසා ප්‍රත්‍යක්ෂ වූ මාර්ගයක යන්න හුදු සංකල්පයේ මාර්ගය අත්හරින්න. තමන්ම දකින්න ඕන තමන්ගේ පටිච්ච සමුප්පාදය. තමන්ම දකින්න ඕන තමන්ගේ උපාදානස්කන්ධය. තමන්ම දකින්න ඕන ඉන්ද්‍රයන්ගේ ඇලීම ගැටීම. තමන්ම දකින්න ඕන පින්නතුනේ මේ ඉන්ද්‍රයන්ගේ නික්ම යාම, නිරෝධය. පින්නතුනේ ලෝකයේ වීරයක් යමක් කරන්න තියෙනවා නම් ඊට වැඩි වීරයක් අවශ්‍ය කරනවා පින්නතුනේ මේ ධර්ම අවබෝධය කරගන්න. කෙනෙක් යුද්ධයක් ජයග්‍රහණය කිරීම සඳහා වීරයක් කරනවා, ඊට වැඩි වීරයක් පින්නතුනේ මේ මාර යුද්ධේ ජය ගන්න ඔබ සිද්ධ කරන්න ඕන. සතර සම්‍යප්ප්‍රදාන වීරයෙන් ඒවා හැලෙන්න දෙන්නේ නැතුව, ඒ ශක්තියින් පිරිහෙන්න දෙන්නේ නැතුව වඩාගෙන දියුණු කරගෙන යන්න ඕන. අප්‍රමාණ වීරයක් කැපවීමක් ඕන. අපි දහම පිළිපැද්දේ නැහැ, දහම විමසමින් අසා සිටියේ. නිරන්තරයෙන් ගැඹුරු කරුණවල ඒ අරුත් හඹාගෙන ගියා. ඒ අරුතේ කෙලවරටම යනකොට පින්නතුනේ අපි තුළ උපදින්නේ කවරංග නිර්වාණ. දැන් වැඩිම දේ නෙවෙයි ඔබ දන්නවද අකාලිකයි කියන්නේ මොකද්ද කියලා දන්නවද මේ බෞද්ධ පින්නතුන්? වැඩි වණක් ඕනේ නැහැ. ඔබ අකාලිකයි. අකාලිකයි කියන්නේ හැම කල්හිම පවතිනනේ. එහෙම නැත්නම් ඕනම කාලයක මේක තේරුම් ගන්න පුළුවන් නේ. ඕක තමයි අකාලිකයි කියන්නේ. ඔබ දැක්කද? නැහැ. ප්‍රත්‍යක්ෂද? නැහැ. කොහොමද කියන්නේ? අර හාමුදුරු කිව්වනේ. අර පොතේ තියෙනවනේ. ඒ නිසා නෙමෙයිද ඔය ඇත්තෝ අකාලිකයි කියලා කියන්නේ? ඒ හැම කල්හිම අවබෝධ කරගන්න පුළුවන් ධර්මය අකාලික ධර්මය ප්‍රත්‍යක්ෂ කළාද? එහෙමනම් අකාලික බව දන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා කියලා කියන. තෙරුවන් සරණ ගිය මේ බෞද්ධය කියලා කියන. බෞද්ධ වෙලා නැහැ. බෞද්ධය කිව්වට කිසි කෙනෙක් බෞද්ධය වෙලා නැහැ. මොකද්ද බෞද්ධය කියන්නේ? භව උද්ධ. භවය ඉක්ම වූ කෙනෙකුටයි බෞද්ධයෙක් කියන්නේ. දැන් මේ කට්ටිය භවය ඉක්මවලදී ඉන්නේ. භවය ඉක්මවල නැහැ. බුදුහාමුදුරුව දැක්කද? නෑ. එහෙනම් සරණ යන්නේ කොහොමද? බෑ. ධර්මය දැක්කද? ධර්මය නෑ. අර අකාලික අර ධර්මයේ ගුණ කියන ඔක්කොම ටික ටික දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ධර්මය දැක්කේ නෑ. එහෙනම් ධර්මයේ සරණ යන්නේ කොහොමද? දැකලා ඉපැයි සරණ යන්නේ. සංඝයා දැක්කද? ඒ උජුපටිපන්න ඤායපටිපන්න නේද? සාමීචිපටිපන්න ඒ සංඝරත්නය දැක්කද? එහෙම සංඝරත්නය දැක්කෙත් නැහැ. කෙනෙක් කියන්නේ බ්‍රාහ්මඳුනේ මං හැබැයි දේශපාලන පටිපන්න හාමුදුරුවෝ නම් දැක්කා කියලා. නේද? දර්ශනයක් නැහැ හාමුදුරුවන්ට ජාතිය කෙරෙහි, මේ සිංහල බෞද්ධය කෙරෙහි. කිසි කෙනෙක් කිසිම හාමුදුරු කෙනෙක් ආදරේ නැහැ. උන් ඔක්කොම බලාගන්නේ මේ මේ මේ මේ මහ ජනතාවට බොරු පිනප්පාවක් කියලා දීලා උහුරන් කන්න. උහුරන් කාලා ඒකේ හදන එකේ ගොඩනගන එකේ සීමාවකුත් නැහැ. අපිත් ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩක් වෙන්න හුරන් කනවා. ඒ වුණාට ඒ ආකාර හුරන් කන්නේ නැහැ. මොකද හේතුව ඒක අපේ පැවැත්මේ සඳහා, මේ ධර්මයේ සඳහා උපකාරක වෙන දෙයක් සඳහාම. නැත්තම් මේ හුරා කෑමේ ක්‍රමවේදය තුළම ඔබට නිවන් දකින්න පුළුවන් කියන කතාව මම කියන්නේ නෑ. මම ඒක සන්තෝෂෙන් එහෙම කියද්දි දෙනවා. එතකොට අවබෝධයෙන් ඒක දෙන්නේ. මම කියලා නෑ මේ මේක දුන්නාම නිවන් දකින්න පුළුවන් කියලා. නිවන් දකින්න ඔබ වෙනම වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒ පරිත්‍යාගයේ දන් ටික දීම, තැඹිලි ගෙඩියක් දීම, මේ දනක් පිනක් කිරීම, හාල් පොල් ටිකක් දීම කියන්නේ ඒ වෙනම කතාවක්. නිවන් දැකීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ මේ සම්මර්ෂණ ඥානයේ, විදර්ශනා ඥානයේ දියුණු කරගෙන යන්න ඕනේ. ඒක ඉතාම පැහැදිලිව ලබා දෙලා දෙන. එහෙම නැතුව අර මේ නිවන් මඟ කියන එක මේ දාගෙන ඉවරලා ඒකෙන් රවට්ටලා කිසි කෙනෙක්ව යොමු කරන්න නැහැ. මොකද හේතුව වැඩක් නැහැ නේ. ආර්ය ධර්මයක් දැනගත්ත කෙනෙකුට බොරුවක් අවශ්‍ය නැහැ. උන්වහන්සේලාට ඇතද සපයි, නැතද සපයි, ඒ කිසි ගැටලුවක් නැහැ. ඒක කිසි වෙනසක් නැහැ. ධර්මයේ දැකපු අය දිනු වෙන්න ඕන, සංවර්ධනය වෙන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන, ලෞකික සංවර්ධනේ තියෙන්න ඕන. ඒක ලෞකිකත්වයේ සඳහාමයි. ඒකේ ලෝකෝත්තරත්ව සම්බන්ධයතාවයක් නැහැ. දැන් හාමුදුරන් වහන්සේත් එක්ක පන්සලේ දියුණු වෙන දියුණුතාවයේ සම්බන්ධතාවයක් නැහැ. නිලියක් දරනවා නම් ඒ නිලියත් එක්ක කෙනෙක්ගේ ධර්මයේ සම්බන්ධතාවයක් නැහැ. සම්මුති ලෝකේ සම්මුතිය. පරමාර්ථ ලෝකේ ලෝකෝත්තරත්වය තවත් එකක්. එනිසා අකාලිකත්වය තුළ සිත පිහිටවන්න පුරුදුවන්න. තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධයෙන් මේක අල්ලන්න බෑ. පංච ඉන්ද්‍රියන් වලින් මේක අල්ලන්න බෑ. එහෙමනම් ඔබ නව ඇසක් නිර්මාණය කරන්න ඕන. මොකද ධර්මයේ දකින්න වෙනම ඇසක්. මොකද ඇස? සදහම් ඇස. වෙනම ඇසක් නිර්මාණය කරන්න ඕන ඔබ තුල. සදහම් ඇස ධර්මයේ දකින ඇස. ධර්මයේ අහන්න මස් කන් වලින් බෑ. මස් ඇස් දෙකෙන් ධර්මයේ දකින්න බෑ. සදහම් ඇසක් දකින්න ඕන. ඒ සදහම් මැසේ සද්ධර්මයේ ඇහෙන මූල ආරම්භය තමයි පින්නතුනේ වචන බොරු කියලා තේරුම් කරගත්තොත්. වචන කිසිවක සත්‍යයක් නෑ. හැම වචනයකම තියෙන්නේ සංකල්පයක්. ද නැද්ද? මට ඔය ඇත්තම කියන්න. හැම වචනයකම තියෙන්නේ සංකල්පයක්. කවුද? එයාට උගන්වන ගුරුවරයා විසින් ලබා දෙන සංකල්පය එයා තව කෙනෙකුට කියා දීම සහ ඔහු මතකයේ තබාගෙන භාවිතා කිරීම. ඒක තමයි හැටි. සෑම අක්ෂරයක්ම සංකල්පය, දෘෂ්ටිය. දැයතොට දෘෂ්ටි නොගෙන ඉන්නවයි කියන්නේ ඉගෙන ගන්න නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි. දෘෂ්ටි නොගෙන ඉන්නවයි කියන්නේ ආහාර ගන්න නැතුව ඉන්නවා, ඇඳුම් පැළඳුම් අඳින්න නැතුව ඉන්නවා, බිම වාඩි වෙනවා. ඈ දැන් අපිට තනි කර කියලා දුන්නේ මේ හරියට අර නයි දෙමළු වගේ ඉන්නනේ. උඩ වාඩි වෙන්න එපා. නයි දෙමළු වගේ වාඩියම් බිම. සමහර අයලාට අපිට කියලා දෙනවා මේ ඉනට අද්දක තියාගෙන ඉන්න එපා කියන. ඒ වෙන රජවරු, ජේෂ්ඨ මිනිස්සු තමයි විශිෂ්ටය තමයි ඉනට අද්දක තියාගෙන බලාගෙන ඉන්නේ. දැකලා තියෙනනේ. එතකොට අපිට කියන්නේ මෙහෙම නිවටයෝ වගේ අර නියාලු වගේ නිකන් දෙකට නැමිලා අර අප්පුලා වගේ අන්න ඒ වගේ ඉන්න ඕන කියලා. එහෙම නෙවෙයි දුගන්නන්නේ. ඉන්න ඕන පාපිස්සක් වගේ ඉන්න ඕන. එහෙමනම් මේ මේ මේ ඍණාත්මක එක පැත්තකින් කිව්වොත් ඒක කාලකන්ණීන් වීම සඳහා බුද්ධ ආගම පාවිච්චි කරපු යම් පිරිසක් මේ සමාජයේ ඉන්න මිනිස්යාගේ පෞරුෂය බින්දා, අභිමානවත් බව බින්දා, ජේෂ්ඨ බව බින්දා, විශිෂ්ට බව බින්දා. උඹලා ගෘහසේවිකාවෝ වාගේ, වැඩකාරයෝ වාගේ, මන් දන්නේ කවුරු වාගේ ඉන්න කියලා දුන්නද කියලා. පන්සල සහ දහම් පාසල. ඈ සතුරාට මෛත්‍රී කරන්න කියලා නේ කියන්නේ. එතකොට සතුරාට මෛත්‍රී කරාම සතුරු සමාජය වැඩි වෙනවා. සතුරාට මෛත්‍රී කරනවා කියන්නේ සතුරා නිවැරදි කරන්න ඕන. තේරුණානේ? සතුරාට මෛත්‍රී කරනවා කියන්නේ සතුරා නිවැරදි කරන්න ඕන. මම මේ කතාවක් කියලා තියෙනවා, මේ පින්නතුන් අහලා තියෙනවද? මේ රෑදහවල ඉක්මවූ රහතුන් කියන පොතේ එක්තරා මුස්ලිම් කාරයෙක් අවුරුදු 40ක විතර මාව බස් එකේ වාඩිලා ඉඳි. එහා පැත්තේ කෙළවරේ සීට් එකේ ඉඳන් මෙහා පැත්තේ පෙළ දෙකක් තියෙනවනේ බස් එකේ යනකොට දෙපැත්තේ නේද? එයා එහා පැත්තේ මේ පැත්තේ කෙළවරේ ඉන්න මම මේ පැත්තේ මේ කෙළවරේ ඉන්න දෙපැත්තේ. අර මිනිස්සයා මොකද කරන්නේ? මේ එහෙම කකුල පාගමින් හයියෙන් රිද්දනවා අපිව. මුස්ලිම් අයගේ බලය ඇති වෙච්ච ගමන් ලෝකෙ කවදවත් එහෙම තමයි. ඔවුන්ට මේ ආශ්වාදයේ ඔවුන්ගේ හිංසනය, සත්ව හිංසනය, මානව හිංසනය, කාන්තා හිංසනය, ලබා හිංසනය සියල්ල භාවිතා කරමින් ඔවුන් දැඩි හිංසාකාරී වින්දනයක් ලබන පිරිසක්. ඒ පිරිස ඒගොල්ලෝ පාගන කකුල. මම හිත එක සැරයක් වැරදිලා කියලා. දෙවෙනි පාර තෑගුවා හයියෙන්. ඒගොල්ලෝ මම හිත මේක වැරදිලා නෙමෙයි මේක හිතාමතා කරන දෙයක් කියලා. ඊට පස්සේ ඉදිරියේ තියෙන කණ්ණාඩියකින් මම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. දැන් මේ මිනිස්සේ හිමින් සැරේ මම අහක බලාගත්ත ගමන් මගේ දිහා බැලලා හිමින් සැරේ කකුල මෙහෙම කිට්ටු කරනවා. කිට්ටු කරලා මම ආයෙ මෙහෙම පාගල පැත්තකට ගන්නවා. මේ තමයි හිංසාව. දැනට ඉඳලම කරන්න පටන් අරගෙන. දැන් ඉතින් හාමුදුරු කෙනෙක් හැටියට නැගිට ගමන් ගහන්නත් බෑනේ මේ මිනිහේ මූණ පොඩි වෙන්න. නමුත් මේකට උත්තරයක් දෙන්න ඕන. දැන් තරහ ගන්නත් බෑ, කේන්ති ගන්නත් බෑ, පැනලා ගහන්නත් බෑ, පෑගුවට පා ගන්නත් බෑ. නමුත් උත්තරයක් දෙන්න ඕන. මම ඊටාම නිහඬ උත්තරයක් කාටත් පේන්නේ නැති වෙන්න මම දෙන්න ඕන කියලා කල්පනා කළා. මොකක්ද දන්නවද කරේ? මගේ බෑන්ක් එකේ තිබුණා ඒ කාලේ හිස බාන දැලි පිහිය. ගත්ත එළියට. එළියට අරගෙන අර මිනිස්සයට පේන්න මම මෙහෙම අතේ මදිනවා මේක. මදලා මෙහෙම තලෙත් කැපෙනවද කියලා බලලා අරයට පේන්න මෙහෙම අකුල් ඉවරලා ආයි බෑග් එකේ දාගත්තා. ආයි ජීවිතේට බෑග්ුවේ. මිනිය දැනගත්ත මට නැග්ග විදියට නෙමෙයි පාට්ස් අඩුවෙන් බහින්න වෙනවා තමයි කවරක් පෑගුවොත් කියලා හේසට වැයලා ආයි බහින තැනදී මම දැක්කා මගේ දිහා බැලලා නිකන් මේ කොලර් එක එහෙම මෙහෙම අල්ලගෙන මෙහෙම නිකන් බය වෙලා වගේ බැලුවා. මමත් ඔළුව වෙනවා. බොහොම හොඳයි කියලා. ආන් මේ වගේ ඒව තලන බෙලන මිනිස්සුන්ව අන්න ඒ වගේ ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය ආකාරයට ඔබ දරට බඳින්න ගත්තොත් එනේ බුප්පල පෙන්නන්න සිල්ගත්ත නාගයාට දුන්න උපදේශය එක ඌව ලොකුවට හිතන්න ඕන. එහෙම නැතුව නිවටයෝ නියාලුව වෙන්න හරි පලා යන්න හරි කතාව බුදුදහම කියා දීලා නෑ. පහර දෙන සමාජයට ගියාම ආනන්දහමඳුරු කිව්වහම හැරිලා යමු කියලා ආනන්දේ දිහාවට ගියාම මේකම වුණු නෑ. අපි මේ ප්‍රශ්නේ මෙතන විසඳලා යන්න ඕන. එවැනි එඩිතර දහමක් වෙනතුනේ. එවැනි එඩිතර අභිමානවත් ධර්මයක් පෞරුෂයක් ඇති ධර්මයක් වෙනතුනේ. එහෙම නැතුව වරද ඉවසන්න සතුරාට මෛත්‍රී කරන්න කියලා දෙලා නෙමෙයි. සතුරාට ඒ සතුරුකම කරගන්න ඉඩ දීම නෙමෙයි. සතුරාට කරන මෛත්‍රී කියන්නේ සතුරා නෙවැරදි කිරීම. නැත්නම් ඉතින් මේ රටේ ශාස්ත්‍රවාදීයි තියෙන ඉල්ලන ඒවා දීලා අවසානේ රෙද්දත් ගලවලා දෙන්න වෙනවා. ඒකද නෙමෙයිද වෙන්නේ? වාහනයට ගහන ශ්‍රී අකුර ගලෝපං කිව්වා අපි අකමැතියි කිව්වා. ගැලෙව්වද නැද්ද? ගැලෙව්වා. අර අයිතිවාසිකම් දෙන්න කිව්ව ඒක දුන්නා. මේ අයිතිවාසිකම් දෙන්න කිව්ව ඒක දුන්නා. භාෂා අයිතිවාසිකම් දෙන්න කිව්ව හැම එකේම ඔය දුන්නා, ඔක්කොම දුන්නා. අවසානේ මොකද්ද කියන්නේ? බලා මේ පලාතෙනුත් ඵලයව, රටෙනුත් ඵලයව කියන මට්ටමට. ඉතින් ඒ විදිහට තස්සවාදී අයිතිවාසිකම් දීලා දීලා ඉවර වෙනෝනේ සතුරාට මෛත්‍රී කරන්න කිව්ව. එහෙම කරන්න බෑ. ලෝකේ සාධාරණ පදනමක් තියෙනවා, යුක්තිසහගත පදනමක් තියෙනවා. එතන ඉඳන් ක්‍රියා කරනවා ඇරෙන්න එක එක පුජ්‍යලයන්ගේ මේ අත්වනෝ මතික අඥාන උමනාකම් සපුරන්න බෑ. ඒ නිසා ඒ යම් යම් පුජ්‍යලයන්ගේ කුපිත වීම වලට හේතුව තමයි ඔවුන් ළඟ තියෙන අඥානකම, අදූරදර්ශී භාවය, වහා කිපෙන සුළු ස්වභාවය. ඒක ඉතින් ලෝක ස්වභාවය. හැමදාම ලෝකේ වැඩි අඥාන පරපුර. ඥානවන්ත මිනිස්සු හරියට හඳුන් ගස් වගේ හරිම දුර්ලභයි. තේරෙනව නේද පින්තුනේ? දැන් මෙතන ඉන්නේ කී දෙනාද මේ ආපු අය නම් හඳුන් ගස් වගේ තමයි නේද? බෝපැල වගේ හඳුන් ගස් වගේ බොහොම අහිංසක පිරිසක්. බොහොම ඒ වගේම ඥානවන්ත පිරිසක්. මනස එඩිතරයි. ධර්මයේ දකපු ඕනම කෙනෙක්ගේ මොනතරම් පිටතින් මෘදු මොලොක්ක ආකාරයට පෙනී සිටියත් මා දන්නා එක දෙයක් තමයි, මනස ඉදිරියයි ධර්මයේ දැකපු අය යකාටවත් බය නැහැ. ඒක තමයි හැටි. මාරයට බය නැත්තම් ඉතින් කාටද බය වෙන්න තියෙන්නේ නේ? යකාටවත් බය නැති මිනිස්සුයෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. මොකද හේතුව? යකත් එක්ක තමයි සටන් කරන්න සිද්ධ වෙන්නේ. මාරයත් එක්ක තමයි සටන් කරන්න සිද්ධ වෙන්නේ. මේ ලෝකයේ හැම දෙයක්ම ඉක්මවා යනවට වඩා ශ්‍රේෂ්ඨයි තමන්ගේ මරණය. තමන්ට ඉක්මවා යන්න පුළුවන් නම් මරණයට හැමෝම බයයිනේ. නමුත් මේ ධර්මයේ දකින්න කෙනා මරණය ඉක්මවා යනවා. මරණය කියන කාරණේ හමු වේවත් එයා පලා යන්නේ නැහැ. එයා හැබැයි තරඟ වදිනවා ඵලදායි දෙයක් වෙනුවෙන්. නිෂ්ඵල දේවල් වලටින් තරඟ වදින්නේ නැහැ. හෑ දැන් අපි බස් එකේ යද්දී රුපියල බිමට හැලුණොත් බස් එක යන ගමන් එළියට බස් එක නතර කරලා බිමට බහිනවද? නැහැ. සමුත් හැඳුරුම් පද වැටුණොත්, හැඳුනුම් පද වැටුණොත් අපි බස් එක නතර කරලා මහින සිද්ධ වෙනවා ඒක අරගෙන යන. ආන්න ඒ වගේ මේ ඵලදායි දෙයක් වෙනුවෙන් සටන් කරනවා. නැත්තම් නිෂ්ඵලදායි පොඩි පොඩි දේවල් ඔක්කොම මොකද කරන්නේ? සිංහයෝ යන්නේ නැහැ ඌරුත් එක්ක සටන් කරන්න. ඕක සටනක් නැති නිසා. සිංහයේගේ සටනක් තියෙන්නේ හස්ති රාජයේක එක්කලු. නැත්තම් සටනක් නැහැලු. ටිකක් හරි සටනක් තියෙන්නේ ලොකු සතෙක් එක්ක පමණයිලු. එදී ඒ වගේ පින්නතුනි ගොඩාක් දේවල් එයාට අතහරින්න හැකියාව තියෙනවා සටනකින් තොරව. මොකද අවබෝධය එයාගේ උසස් නිසා. එයා බස් එකේ යන ගමන් මාරු සල්ලි 150ක් නොදුන්නයි කියලා ඔකත් එක රණ්ඩු කරගන්න කෙනෙක් නෙමෙයි. එයාට ඒක අතහැරලා දාන්න පුළුවන්. සිල්ලර කඩින් කබටි කමට හරි එහෙම නැත්නම් මොන හරි රුපියල් 5ක් ඕක වංචා කරයි කියලා ඕකත් එක්ක ආගිව් කරන්න යන්නේ නෑ. මේ මිනිස්සේ ඒක තියාගෙන ඉඳාවි කියලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. දැන් ඔබ තේරුම් කරගන්න දහම කොතනින්ද නැගී හිටින්නේ කියලා. මේ ජීවිතයේ අවදි කිරීම, කොටු කිරීම, ජීවිතයේ ගොළු කිරීමක් නෙමෙයි. පිළිපැදීමක් මේකනේ. බුත සමාදානයක් මේකනේ. ඔබේ මනස පිරිසිදු නම් මොකද ඔබ කරන්න ඕන? ඔබට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබේ ඇඳුම පිරිසිදු නම් ඔබ ඒක සෝද සෝද ඉන්නේ, ඇඳගෙන ඉන්න ඕනේ. ඇඳුම අපිරිසුදු නම් පමණ සෝදනවා. ඔබේ සිත පිරිසුදු නම් ඒ පිරිසුදු බව ඇඳගෙන සිටින්න. සිත අපිරිසුදු නම් ඒ අපිරිසුදුයන් සොයා බලා සෝදා පවිත්‍ර කරන්න. පැහැදිලිනේ? ඇඳුමක් ගත්තා, ඇඳුමේ පැල්ලම් කාට පැල්ලම් ආදී වැඩි අපිරිසුදු භාවයන් තියෙනවා. ඒ තැන් විශේෂයෙන් අපි පිරිසුදු කරගන්නවා. සෝදා පිරිසුදු කරනවා ඒ විශේෂයෙන්. ඒ වගේම සිතෙහි තියෙන විශේෂයෙන් අපවිත්‍ර තැන් තියෙනවද? වේදනාකාරී, දුක්ඛ පීඩාකාරී, මේ දේවල් හරියටම හඳුනාගෙන මේ අවස්ථාව පිරිසුදු කරන්න ඕන. කොහොමද මේ පිරිසුදු කිරීම කරන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්? ඒ පිරිසිදුකම කරන්න තියෙන්නේ සරල ක්‍රමවේදයක් අපිට අනුගමනය කරන්න තියෙන්නේ. අපේ හිතේ අපිරිසිදුකමක් ඇති කරගන්නේ ලොකු සීමාවකට යන්න ඕනේ. ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ අකුසල චිත්තයන් නිසා. එතකොට බලන්න ඕන මම කියලා අරගෙන තියෙන්නේ මම කුමක්ද? ලෝභ, ద్వේෂ, මෝහ. මම විසින් යම් දෙයක් ගන්නවා ලෝකේ ඊළඟට. ඒ ගන්නෙත් මොනවද? ලෝභ, ద్వේෂ, මෝහ. මේ නිරන්තරයෙන්ම මේ ප්‍රතිසමූහයන්ගේ එක්වීම සිදු වෙනවා මේ තණ්හාව නිසා. මේ තණ්හාවෙන් නිරන්තරයෙන්ම අපේ ගෘහය හැදෙනවා. එනිසා මේ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මේ හිත පුරවලා නිමා කරන්න බෑ. ඒ නිසා වැළකීමෙන්, ඒවෙන් නිදහස් වීමෙන් අපිට පුළුවන්කම තියෙනවා අපේ මනස සංසිඳීමටපත් කරගන්න. දැන් අපේ මනසේ තියෙන අවශ්‍යතාවයන්ට අවසානයක් තියෙනවද? කවදාවත් නැහැ. ඒ නිසා අවශ්‍යතාවයන් පූර්ණේ කරන්න ගිහිල්ලා අනිසි ලෙස දුක් විඳින්න උවමනාවක් නැහැ. අනිසි ලෙස දුක් විඳින්න උවමනාවක් නැහැ අවශ්‍යතාවයන් පූර්ණේ කරන්න ගිහිල්ලා. එහෙම බෑ. තමන් සුවසේ වාසය කරන්න, විවේකීව වාසය කරන්න, චිත්ත විවේකයෙන්, කාය විවේකයෙන් වාසය කරන්න. මේ අනවශ්‍ය ගොඩාක් පැටලුම් දේවල්නේ දාගෙනනේ මේ අවිවේකී බව තියෙන්නේ. සීමා සහිත වෙන්න හැම දෙයකම. පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න නේද? සල්ලවක බුද්ධිය කියනවනේ නේ? නේ? බොහොම සරල කාරත්මක් හදාගන්න. දැන් බලන්න අපේ අය නේ අවුරුද්ද අල්ලගෙන, අවුරුද්ද දාමත් යනවා අවුරුද්ද. පාරනේද තාමත් තියෙනවා, ත්‍රික්කල රේස් තියෙනවා, බයිසිකල් රේස් තියෙනවා, දුවනෝ පිච්චි පිච්චි දුවනෝ. ඒලා දැන් ඕක ඉවර වෙච්ච ගමන් ආයි මොකද? අනිත් පැත්තෙන් පටන් ගන්නවා වෙසක්. වෙසක් එක යනවා ආයි. ඔව් පොසොන් ඔය දක්වා යනවා. ආයි ළඟට එනවා නත්තල් එනවා. ඊට පස්සේ පළවෙනිදා එනවා ආයි ඡන්දයක් එනවා. ඔය ඔක්කොම මොන මොන කාය විවික චිත්ත වේකයා වැඩි යව ගන්න එපා. වැඩි යව ගන්න එපා. ඕනෝට වැඩි අනේක විද උත්සවයි ඒව මේව ඉච්චට වැඩි ගන්න එපා. එහෙමයි. එතකොට හරි, ලෝක මායාවට, ඉච්ඡාවට වැඩ කරන්න උවමනාවක් නැහැ. නම් මෙහි භාවනා වැඩසටහනට එන කෙනෙක් හරි වේවා, මලයි කියලා ආරංචි වුණාම මම කියන්නේ නිවන් සුවාත් වේවා. තාද උච්චරයි, ටෙලිෆෝන් එකෙන් මම කිව්වා තිබ්බා. ආයියන්නේ. ඒකට හේතුව ඉතින් හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් පලාතින් ඇවිල්ලා පාන්සුකුලි කරන්න මම මොකටද එතෙන්ට ආයි ගිහින්නේ? යන්නේ. මොකද මේ මනුස්සය ජීවත් වෙලා ඉන්නකන් ආව, ජීවත් වෙලා ඉන්නකන් අපි ධර්මයේ කිව්වා. ආයිති මලාට පස්සේ මොකෝ මලකන්දර කියන්නේ බන නේද? කන් ඇින්නේ නෑනේ මනුස්සයට. එහෙමනම් මම යන්න ඕනේ ඉන්න අනිත් අයට බන කියන්නේ. ઈચ્છාවට වැඩ කරන්නේ නෑ. ඒ නිසා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා මලාට පස්සේ හාමුදුරුවෝ නම් එයි කියලා. අපි මෙච්චර උදව් කළා හාමුදුරන්ට, ඉඩම් ගන්නත් උදව් කළා අපිට. හාමුදුරුවෝ එයි දන්නේ නෑ මලාට පස්සේ මම බලන්න කියලා. සමහරట్లాට මගේම හිත ඉබේම කිව්වොත් යන වෙලාවල් තියෙනවා. ඒකත් ඉතින් වෙලාවක් තියෙනවා නම් විතරයි. නැත්නම් ඉතින් සුදුසු කෙනා වුණත් යන්න පුළුවන් කමක් නැත්තම් යවෙන්නෙත් නෑ. ඒ නිසා මිනිස්සෙගේ වටිනාකම තියෙන ජීවත් වෙලා ඉදී සමිඥානකව සිටිද්දි, අවිඥානකව සිටිද්දි නෙමෙයි. අනිත් එක මැරෙන්න කෙනෙක් නැති තැන අවබෝධයට පත් වුණොත් එහෙම කොහොමත් ඉතින් මැරෙන කෙනෙක් නැහනේ. දැන් තේරෙනවද පින්නතුන්ට මේ ඉන්ද්‍රියන් වලින් අල්ලන්න බැරි දහම? ඒ දහම මේ විදියට කියලා දෙනවා ඇරෙන්න. වෙන ක්‍රමයකට බෑ කියන්න බෑ. මේ ක්‍රමයට කියලා දෙනවා ඇරෙන්නේ, ඒ ක්‍රම වෙනත් ක්‍රමයක් නෑ මේක කියලා දෙන්න. මට මගේ කියලා දර්ශනයක් පිනතුණු ඥානයක් තියෙන නිසා මට කිසිදු කොපි කිරීමකින් තොරව ඒ ඔබේ මනසට අවශ්‍ය කරන ධර්මය කියා දෙන්නට පුළුවන්. ඒ කියන්නේ මාර්ගයේ පළමුවෙම ගියපු නැති අය මැප් එකක් අරගෙන ගියාට නිරන්තරයෙන්ම මාර්ගයේ යනේන මිනිස්සයට මැප් එකක් අරන් යන්න ඕනද? ඈ ඒව අවශ්‍ය නැහැ, අවශ්‍ය නැහැ. යාගෙන ඕ මැප් ඕනේ මන් දන්නව පාර. ඉතින් සමහර අය තාම මැප් එකේ ඉන්නේ. මම මැප් එක පාවිච්චි කළා දැන් මැප් එක ඕනේ නැහැ. අපේ අය නියරේ ඇවිදින්නත් පොතෙන් ඉගෙන ගන්න කට්ටියනේ. නියරේ ඇවිදින්නත් පොතෙන් ඉගෙන ගන්න. හැබැයි පොතෙන් එක දෙයක් උගන්වන්න බෑ. මොකද? අර නියරේ යද්දි ගන්න බැලන්ස් එක. ඒක උගන්වන්න බෑ ඩොක්කල වැඩේ. එනිසා මේක ප්‍රායෝගික වීම තුළමයි අපිට ධර්මයේ තියෙන්නේ. අපිට වාර දිනව නිදිමත එනවා, නොසන්සුන් වෙනවා, ඔළුවේ කැක්කුම් ඇදෙනවා, චූටි චූටි බෝල බෝල ආලෝක අනම්මනම් ඒවත් පේනවා, ඈ ගැස්සිලා අයයි, බය වෙලා අයයි, ඈ වේගෙන් සිතුවිලි පැමිණෙන්න පටන් ගනි. ඒ හැම දෙයක් හමුවේම අවදියෙන් බලන්න. තමන් පින්නතුනේ ආරක්ෂාක පද්ධතියක් වාගේ තමන්ගේ නුවණ අවදි කළාම ඒ සියල්ලම ආවරණයක් හැටියට පවතී. ඒ එන කිසි දෙයක් තමන් කෙරෙහි වැටෙන්නේ නැති වෙන්න තමන්ට පවතින හැකියාව තියෙනවා. තමන් හමුවර දැන් අර බුදුරජාණන් වහන්සේ හමුවට මාරය නේද දුනු හීතල අවි ආයුධ ඔක්කොම ටික එවනකොට මොකද වුණා කියන්නේ? බුදුරජාණන් වහන්සේ හමුවට එනකොට ඒවා මල්වැසි බවට පත් වුණා කියනවා. ඒ නිසා ඔබේ වට පිටාවෙන් සියල්ලගෙන් මෙන ඒ සිතුවිලි වලින් එන ප්‍රහාර සියල්ලම දේවල් හමුවේ තමන්ට ඒව මල්වැසි බවට පත් කරගන්න පුළුවන් ඥානයක් දර්ශනයක් උදා කරගන්න ඔබටත් ඒ වරම තියෙන හැකියාව තියෙනවා. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.